Dhammang dhammang dhammang vande Sanghang sanghang sanghang vande Buddhang dhammang sanghang vande Samanta chakravalesu atra සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දස්සන කාමෝ සීලවතං සද්ධම්මං සෝතු මිච්ඡති විනේය මච්ඡේ මලං සවේ සන්දෝති උච්ඡති ගෞරවනීය මහා සංඝරත්නය අවසරයි සදහවත් වාසනාවන්ත මේ පිරිතුන් අද දින මරිනවැලෙහි සම්බුදාලෝක බෞද්ධ විහාරස්ථානයේ මාසිකව සිදු කෙරෙන සීල සමාදන් වැඩසටහනට සහභාගී වෙන අවස්ථාව. අද දින මේ ධර්ම දේශනාවෙහි විශේෂයෙන් දායකත්වයෙන් දරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ මාස තුනකට කලින් මියගිය එන්.එන්. චන්ද්‍රපාල මහත්මයා සිහිපත් කරලා. ඉතින් එතුමා ගැන මේ පිළිතුරු බොහොම හොඳින් දන්නවා. මේ විහාරස්ථානයේ වගේම මේ ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ වෙනත් රටවල් බොහොමයකමත් ස්වාමීන් වහන්සේලාට මෙහෙර විහාරස්ථානවලට ඉමහත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් කටයුතු කරපු කෙනෙක්. එතුමා ධර්මිකෝ බියපෝ ඒ ධනිය සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මිනිසුන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනුවෙන් කැප කරපු මහත්මයෙක්. ඉතින් එතුමා මේකට අනුමෝදන් වන්නට පුළුවන් තරම් සිටිනවා නම් මේ පින්ෙන් සුවපත් වේවා කියන ප්‍රාර්ථනාවත් ඇතුව අප මේ ධර්ම දේශනාවට හමු කන් දෙමු. පින්තුනේ බණහන අවස්ථාවේදී ධර්මයේ සඳහන් කරන්නේ අට්ඨේකත්වා මනසිකත්වා ඕහිත සෝතෝ ධම්මං සුණාති කියලා. ඊටාම මනරින් අවධානයෙන් සිහියෙන් ඒ බණහන්ද කියලා. පින්තුනි අප මේ ලබන්නේ සතර කරාව මහා පින කානිසංසය. අතීත බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල දාන ආදී අප්‍රමාණ පින් දහම් කළා. ගෞතම සම්බුද්ධ ශාසනයක් ලබන්න ලොකෝ පිනක් කරපු අය අපි. අන්නේ පිනෙන් ලබන අග්‍රතම ඵලය අපේ දසවන් වලට ලැබෙන අවස්ථාව. මේක කියන්නේ සමනානුත්තරිය කියලා. පින්නතුනි මේක ලෙහෙසියෙන් අහන ලැබෙන දෙයක් නෙවෙයි. ඔබ දන්නවා මේක අල්ලපු වස්සේ මේ වෙනටත් කටිය ඉන්නවා. නමුත් මේ ධර්මය අහන්නට යටි එකක් ගැනීමක්වත් ඊට පහසුකම් ටික පරිසරය සකස් වෙලා නැහැ. මේක තමයි වෙනස පින්නතුනි. මේ ගොඩනැගිල්ල මත ඇති නොයෙක් විදිය සත්තු මේ මොහොතේ. ඒ කිසිම සත්‍යකට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. නමුත් මෙතනින් සැතපුන් සිය ගානක් දහස් ගාන කැපින්න අයත් ඇතැම් විට මේ අද බණහමෙන් ප්‍රයෝජන ගන්නවා. මේ තමයි මේ අතීත කුසලයේ යාන්ත්‍රණ ලැබෙන අවස්ථාව. ඉතින් ඔබ උඹ සතුටට පත් වන්න ඔබ ඔබේම අතීත පිනක ආනිසංස ඔබ මේ භුක්ති විඳින වෙලාව. එනිසාම තමයි ඔබට මේ පස්වෙනි ටික ලැබෙන්නේ. බලන්න ඔබ මේ පන්සලට එනකොට කොච්චර ලස්සනට පිළිවෙලට මේව හදලා තියෙනවද. ඔබ ඇවිල්ලා සිටිනකොට ඔබට ආහාර පාන ටික ඇතැම් ඊ රාත්‍රියේ නිදි වරාගෙන ඉව සෝදානම් කළා. ඔබ වෙනුවෙන් මේ දේවල් ටික සංකල්පන කරලා තියෙනවා. තේන තුනේ මේ ඔක්කොම කලින් ගාස්තු ගෙවකෝ ඔබ. ඔබම අතීතයේ කළව කුසල කර්ම වලින් ඒවට ප්‍රීෆෙක්ට් කළා තියෙන්නේ. ඒ නිසා ඔබ ණය නෑ මේ ටික ලබන්න. හැබැයි මේ ටික ලබන ගමන් ඒ උපරිම ප්‍රයෝජන ලබන්නට අපි දැස්ස වෙනට ඕන. ඉතින් ඒ කරුණා සිහිපත් කරමින් මේ ධර්ම දේශනාව තුළින් ඔබේ ජීවිතයට ගත හැකි උපරිම ප්‍රතිලාභය ප්‍රතිඵලය ලබන්නට බොහෝම සිහියෙන් නොවනින් උනන්දුවෙන් සද්ධායෙන් කටයුතු කරමු. අනව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ත්‍රිපිටකයෙහි අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් ගාථාවක්. දර්ශනකාමෝ සීලවතං සද්ධම්මං සෝතමෙච්චති විනේය මච්චේ රමලං සමේ සද්දෝති වෙච්චති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශ්‍රද්ධාවන්ත කෙනෙක්ගේ තියෙන ලක්ෂණ තුනක් පිළිබඳව මේ ගාථාවේ. සැලහවත් කෙනෙක් බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන කෙරෙහි ප්‍රසාදය, ගෞරවය, විශ්වාසයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අන්න එවැනි කෙනාගේ ජීවිතයේ ලක්ෂණ කීපයක් තියෙනවා. මොනවද ඒ? තමයි දර්ශන කාමෝ සීලවතං. සිල්වතුන් ගුණවතුන් දකින්නට කැමති. ඇස් දෙකෙන් ලබන ප්‍රයෝජනයක් විදිහට සිල්වත් ගුණවත් අය දකින්නට ශ්‍රද්ධාවන්ත කෙනා කැමති. දෙවැනි ලක්ෂණය තමයි සද්ධම්මං සෝතමෙච්චති. ධර්ම ශ්‍රවණය කරන්න කැමති. මේක ශ්‍රද්ධාවන්ත කෙනෙක්ගේ තියෙන ලක්ෂණයක්. විනේය මච්චේර මලං මසුරු මල දුරු කරනවා. ලෝභකම දුරු කරන්නට කටයුතු කරනවා. දන් දෙනවා කියන එක. මේක තමයි ප්‍රධාන වශයෙන් ශ්‍රද්ධාවන්ත කෙනෙකුගේ තියෙන ලක්ෂණ. මොනවද ලක්ෂණ? සිල්වතුන් ගුණවතුන් දකින්නට කැමති. ධර්ම ශ්‍රවණය කරන්න කැමති. දන් දෙන්න කැමති. ලෝභකම අඩු කරගන්න කැමති. මෙන්න මේ ලක්ෂණ වලින් තමයි කෙනෙක්ගේ ශ්‍රද්ධාව බලන්නේ. නමුත් පිනතුනි මේක ඉතාම සරල මට්ටමේ ඉඳන් ඉතාම ඉහළ මට්ටම දක්වා මේ කරුණු තුන විස්තර කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් දර්ශන කාමෝ සීලවතක් කිව්වම අපට හිතෙන්නේ මේ මොහොතේ සජීවී ඇස් දෙක දකින කෙනෙක් කියලා. ඒකත් ගන්න පුළුවන්. එතන ඉඳන් මේ තැනත්තා බුදුරජාණන් වහන්සේ සංඝරත්නය පිළිබඳව බුද්ධානුස්සතිය සංඝානුස්සතිය බහන වඩලා ඈත දුර බැහැර හිටියත් මේ වන විට ජීවතුන් අතර නොහිටියත් ඒ උත්තමයන් තමන්ගේ හදවතට සිතට ළඟා කරගන්න තමන් දැස්ස වෙනවා. ශ්‍රද්ධාවන්ත කෙනා සද්ධම්මං සෝතමෙච්චති. ඒ කෙනා ධර්මය අහන්නට, ධර්මය කියවන්නට, ධර්ම සාකච්ඡා කරන්නට, ධර්ම දාන දෙන්නට එයා කැමති. සාමාන්‍ය සරලම ධර්ම කාරණාවේ නම් ඉතාම ගැඹුරම ධර්ම කාරණාව දක්වාම මෙයා අහන්නට සූදානම් වෙන්නේ. යන් කාරණේ තමයි විනේය මච්චේර මලං මසුරු මල දුරු කරනවා. සාමාන්‍යයෙන් තමන්ගේ අතේ තියෙන දෙයක් දන් දීම ඉඳන් මේ තැනත්තා ධර්මයේ දන් දීම දක්වා එහෙමත් නැත්නම් ඊටත් වඩා එහාට ගිහිල්ලා දරුවන් දන් දීම දක්වා ගිහිල්ලා එතන කරාම යන්න පුළුවන් ශ්‍රද්ධාවක් මෙහාට ගන්න. ඒක ලිංසි වැඩක් නෙමෙයි. අපි සංකල්ප දෙයක් දන් දෙන එක සාමාන්‍ය දෙයක් බොහෝ දෙනෙක් කරනවා. නමුත් යම්කිසි කෙනෙකුට තමන්ගේ ලෙයින් මව කෙනෙන් ඒ වගේම තමන්ගේ මව කුසෙන් බිහි වෙච්ච දරුවේ මේ ශාසනයට පූජා කරන්න මට්ටමට හිතා ගන්න එක ලේසි නෑ. සමහර අය ඉන්නවා දරුවෙක් පිළිසිඳ ගන්න කලින්ම මම මේ දරුවා ශාසනයට පූජා කරනවා කියන හැඟීමෙන්ම දරුවෝ බිහි කරන අමර තාත්තලා ඉන්නවා. ඔබ පහුගිය කාලේ දකින්නද ශ්‍රී ලංකාවේ ඇතැම් අමර තාත්තලා දරුවොත් එක්ක එකටම කැවිලිච්ච අවස්ථා තියෙනවා. දරුවෝ දෙන්නයි අම්මයි තාත්තයි හතර දෙනාම කැවිලිනවා. මේ අවස්ථා තියෙනවා. ඒ තරම් මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ සමාජ ශ්‍රද්ධාවන්තයයි එයාට හිතේ එකම දරුවා සාසන පූජා කළා. එතැන් මිට රජකම් හිමි අය විශාල ධනෙ තිබිච්ච අය සිටුවරුගේ දරුවෝ එතැන් මිට තමගේ පරපුරම ගෙන යන හිතේ එකම දරුවා මේ සාසන වෙලෙන් ශ්‍රද්ධාවෙන් නිර්ලෝභීව පරිත්‍යාග කළා. බලන් පිනතුනි මෙවැනි මට්ටමට කෙනෙකුට හිත හැදෙනවා නම් ඔහුට වෙන මොනවද බැරි පරිත්‍යාග කරන්නේ. ඒ මට්ටමට නිකන් නෙවෙයි හිත හැදෙන්නේ. මේ සද්ධර්මයේ වටිනාකම යට තේරුණාට පස්සේ යා තමන්ගේ වැඩිපුර ආදරය තමන්ට දරුවන්ට නම් ඒ දරුවාට ලබා දෙන උපරිම සම්පත උපරිම ධනය ලබා දෙන්න. ඒක තමයි අසන්නේ. දිනකින් අපි මේ කරුණු ටිකෙන් ටික දැන් සාකච්ඡා කරමු. ශ්‍රද්ධාව කියලා කිව්වහම අපිට සාමාන්‍ය හිතෙන්නේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන්, සාමි වහන්සේ වෙනුවෙන් දානමාන පූජා කිරීම, බුද්ධ පූජා පැවැත්වීම මේ වගේ කරුණු තමයි සාමාන්‍යයෙන් අපිට මතක් වෙන්නේ. ඒක තමයි ආරම්භක පියවරේදී අපි කරන දේවල්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ සිදුවෙච්ච කරුණු දිහා බලන විට මේ ශ්‍රද්ධාව ඇතිවෙච්ච ආකාරය කිහිපයක් අපිට දැක ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා දැකලා මුලින්ම බොහෝ දෙනෙක් ප්‍රසාදය ඇති කරගත්තේ බාහිර රූපයට, ගමන් විලාසයට, ශරීර ලක්ෂණවලට, රූප සම්පත්තියට. මේකට තමයි මුලින්ම පැහැදුනේ. සමහර බ්‍රාහ්මණයන්, බ්‍රාහ්මයෝ, සේලවැනි බ්‍රාහ්මණයන් බුදුරජාණන් වහන්සේ හමු වෙනාවේ කොමකටද දන්නවද? බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ බලන්න. ඔවුන්ගේ බ්‍රාහ්මණ වේද ග්‍රන්ථවලින් මේ ලෝකේ පහළ වෙන අසිරිමත් පුද්ගලයෙක්ගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණ ගැන අහලා තිබුණා. අන්නේ මේ ලක්ෂණ සහිත පුද්ගලයෙක් ලෝකේ ඉපදිනා කියලා දැනගත්තට පස්සේ බොහෝ දෙනෙක් බුදුහාඳුරන් බලන් ආවේ මේ ලක්ෂණ ටික බලන්න. ඇතැම් විට බාහිරට පේන ලක්ෂණ ටික බලන් ඉවර වෙලා ශරීරයෙන් වැසියේ තියෙන ඇඳුම් වලින් වැසියේ තියෙන කොටස් බලන්න ඒකට ඉල්ලීමක් කරා. බුදුරජාණන් වහන්සේ ඇතැමගේ සිත දැකලා එයට පේන විදිහට උන්වහන්සේගේ සමහර ශරීර අවයව පේන සැලැස්සුවා. පින්නතුනි මෙන්න මෙතනින් පැහැදිලි සමහර අය බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා මේ නිවන් මාර්ගය අවබෝධ කරනවා. සමහර අය ස්වාමීන් වහන්සේගේ රූප සම්පන්නිය ගමන් විලාසය දැකලා පැහැදුනා. අන්තිම හාමුදුර පින්න පාදේ වඩිනකොට ඔබට මතක ඇති සරුවත් හාමුදුර අරක්ෂිත හාමුදුරන්ගේ සංසුන් ගමන් විලාසය දැකලා පැහැදුනා. පැහැදිලි සඳහන් කළා ඔබ වහන්සේගේ ඉන්ද්‍රියන් හරිම ප්‍රසන්නයි. ඔබ වහන්සේ මනෝහරි ආධ්‍යාත්මික දහමක් තියෙනවා ඔබතුමා ළඟ. කුමක්ද ඒ දහම? ඔබතුමාගේ ශාස්ත්‍රවරයා කවුද කියලා අහලා එතනින් තමයි පැහැදීමටපත් වෙන්නේ. ඒතර බලන්න පින්නතුනි සමහර අය පැහැදෙන්නේ බාහිර රූපයට. හැබැයි රූපයට පැහැදෙල එතනින් නවතින්නේ නැහැ. ටිකෙන් ටික ගැඹුරට එනවා ධර්ම ශ්‍රවණය කළා. ඒ වගේම තවත් සමහර අය සතර කුරුදු නිසා දැන් ඔබතුමිය ඇහුවේ සතර බොහෝ විදියට ශ්‍රද්ධාවේ ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ කරපුවා හිටියා. පින්නතුන අහල ඇති අනාගත පිටිගේ සිටුතුමා සුදත්ත කියන සිටුවරයා විදියට මුලදී හිටියේ. මේ සුදත්ත සිටුවරයා බුද්ධ කියන වචනේ අහපු ගමන්ම බලවත් ශ්‍රද්ධාවක් අඩගෙන බුදුරජාණන් වහන්සේ හමු වෙනවා. බාහිර ධර්මයේ බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙලා කියලා දැනගත්ත විතරයි උන්වහන්සේ හමු වෙනවා. ඒ වගේම කුකුසාත රජතුමා දිවා රාත්‍රියේ ගෙවාගෙන මගකට ගෙවාගෙන බුදුහාඳුර හමු වෙනවා. පින්නතන කුකුසාති වරෙන් එන බව දැනගෙන බුදුරජාණන් වහන්සේ මගටම ගියා කුකුසාතිය මුණගැහෙන්න. පින්නතන මෙන්න මේ වගේ ලක්ෂණ තියෙනවා. සමහර අය සසරදී උගා පින් කරලා ශ්‍රද්ධා රීත්‍රි ධර්ම සම්පූර්ණ කරලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනේ සමුකේ දකින්නට ප්‍රාර්ථනා කරගෙන ආපු අය බුද්ධ කියන වචනේ අහපු ගමන්ම අර සසර කුරුදු ඉස්මතු වෙලා එයා බුදුහාඳුරු හම් වෙන්නට ආවා. ඒ වගේම මේ කවුරු ආවත් අවසානයේදී බුදුහාඳුරු ගැන ඉහළම ප්‍රසාදය ඇති වෙන කොහොමද ධර්ම ශ්‍රවණය කළා. බුදුරජාණන් වහන්සේ සමහර අය දමණය කරන්න යමක මහා ප්‍රාතිහාර්ය වැනි ඉරිදි බල පාල තියෙනවා. සාක්‍යයන්ගේ මානය විඳින්නට, ඒ වගේ ගුරු වෙන කාශ්‍යපගේ මාන්නේ විඳින්නට ඉරිදි බල උපයෝගී කරගත්තා. ඉරිදි ප්‍රාතිහාර්යයෙන් පෑවා. නමුත් ඒ 이르දි ප්‍රාතිහාරයෙන් দমনය කරගන්න අය ඊළඟට හික්මෙව්වේ දේශනා ප්‍රාතිහාරයෙන්. ඒකට හේතුව 이르දි වල පාන්න වෙනත් අන්‍යාගමික අයකටවත් පුළුවන්. ඇතැම් විට නොයෙක් විදිහේ විද්‍යාවන් දිනු බලන් ඒව පාන්න පුළුවන්. නමුත් කෙනෙකුගේ දක්ෂතාවයෙන් බලන්නේ 이르දි බලවලින් ප්‍රාතිහාරය වලින් නෙවෙයි. කෙනෙකුගේ දක්ෂතාවයෙන් බලන්නේ යාගේ දේශනා කෞශලයෙන්. මේ නිසා බුදුරජාණන් වහන්සේ වඩාත්ම අගය කළේ දේශනා ප්‍රාතිහාරය. එනිසා සැබෑසම බුදුරජාණන් වහන්සේ දැක ගන්න නම් අපි මොකද කරන්නට ඕන? උන්වහන්සේම දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මා දකිනවා. යමෙක් මා දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා කියලා. ඊළඟ දේශනා කරනවා යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ මං පස්සති. යෝ මං පස්සති සෝ පටිච්චසමුප්පාදං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු පටිච්චසමුප්පාදය දකිනවා. යමෙක් පටිච්චසමුප්පාදය දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා කියලා. මෙන්න මෙතන තමයි බුදුහාඳුරෝ තේරුම් ගන්න ඉහළම අවස්ථාවේදී සඳහන් වන්නේ. ඉතින් ශ්‍රද්ධාවේ ලක්ෂණය තමයි බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන ගෞරවය, ශ්‍රද්ධාව, විශ්වාසය. ඒ සත්‍යන්නේ පිළිබඳව ඒ ධර්මයේ බුද්ධ රත්නයේ සරණ ගියපු සරියුත් මුගලන් ආදී ඒ රහතන් වහන්සේ පිළිබඳව තියෙන ප්‍රසාදය, ගෞරවය, ශ්‍රද්ධාව. පින්තුනේ මේ බුද්ධ ධර්ම සංග කියන තේරුම ගත්තාම සමහරය මුලින්ම පැහැදිලි තියෙන්නේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට පැහැදිලි උන්වහන්සේගෙන් බණහාලා ඊළඟට ධර්මයට පැහැදෙනවා. ඊළඟට සංගරත්නයට පැහැදෙනවා. සමහරය මුලින්ම බණහන්නේ. බණහාල ධර්මයේ තියෙන විචිතුර බව ගැන පැහැදිලා බුදුහාමරට පහදෙනවා. ඊළඟට මේ ධර්ම මාර්ගය ගැන සංගරත්නයට පහදෙනවා. සමහර අය සරුත් හාමුදුර වගේ මුලින්ම පැහැදිලා තියෙන ස්වාමීන් වහන්සේලාට සංගරත්නයේ. ඒ සංගරත්නයේ විසින් ධර්ම ශ්‍රවණය කරනකොට ඒ ධර්මයේ ඔස්සේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට මේ බුද්ධ ධම්ම සංග කියන තෙරවණෙන් කුමන කාරණිය ඉස්මතු වුණත් මුලින් තමට ලඟා වුණත් අවසානයේ මේ තෙරවණ කෙරෙහිම ප්‍රසාදයටපත් වෙනවා. මේක තමයි ලක්ෂණය. බුදුන් වහන්සේ දේශනා කරනවා සද්ධා මූලික සබ්බේ කුසල ධම්ම. ශ්‍රද්ධාව තමයි සියලුම කුසල ධම්ම හදනවා කියලා. සද්ධා ධනං කියලා දේශනා කරනවා. ශ්‍රද්ධාව ධනයක් කියලා. ශ්‍රද්ධාවේ හරතේ ඕගම් කියලා කියනවා. ශ්‍රද්ධාවෙන් තමයි මේ සංසාර භෝගය ඉක්මවන්නේ, මේ ඕගේ තරණය කරන්නේ කියලා. සද්ධා සම්පatti කියලා එකක් තියෙනවා. ශ්‍රද්ධාව සම්පත්තියක් විදිහට දේශනා කරනවා. ඊළඟට සද්ධා ඉන්ද්‍රිය කියලා කියනවා. ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් විදිහට සඳහන් කරනවා. සද්ධා බලං. සද්ධාව බලයක් විදිහට කියනවා. සද්ධානුසාරය කියලා සෝවන් බවට පත් වෙන කලින් එක්තරා ආධ්‍යාත්මික මට්ටමක් විස්තර කරනවා. ශ්‍රද්ධාව තුළ ඉගෙනම බැසගෙන ඉන්න අවස්ථාවක් විදිහට. මෙන්න මේ නොයෙක් තැන් වලින් අපට ඉතාම පැහැදිලි කාරණයක් තමයි මේ ධර්ම මාර්ගයේ ආරම්භයේදීම තියෙන ලක්ෂණයක් තමයි ශ්‍රද්ධාව කියන දේ. ඒක ආකාර දෙකකින් වෙනවා. එකක් තමයි කල්යාණ මිත්‍රයන් හමු වෙලා සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒ සද්ධර්ම ශ්‍රවණයෙන් ශ්‍රද්ධා ඇති වෙනවා. අංගුත්තර නිකායේ දසක නිපාතයේ සඳහන් වෙනවා අවිද්‍යා කියලා සූත්‍රය. අවිද්‍යා සූත්‍රය දැක්වෙනවා මුලින්ම කල්යාණ මිත්‍රයෙක් උණගෙනවා. ඒ කල්යාණ මිත්‍රයා විසින් ධර්මය ශ්‍රවණය කරනවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් ශ්‍රද්ධා ඇති වෙනවා කියලා. ඊට පස්සේ ශ්‍රද්ධාවෙන් යෝනිසෝ මනසිකාරය තියෙනවා. ඊට පස්සේ සති සම්පජඤ්ඤය, ඉන්ද්‍රිය සංවරය, මේ විදිහට ගිහිල්ලා සතිපට්ඨානෙ, බොජ්ජංග ආදී ඔස්සේ විද්‍යා විමුක්තිය දක්වාම යනවා. ඒ වගේම තවත් අවස්ථාවක් කීටාගිර සූත්‍රය දැක්වෙනවා. සද්ධා ඥාතෝව සංකමති. මුලින් ශ්‍රද්ධා ඇති වෙනවා. ඇතැම් විට බුදුහාඳුර ගැන, සංඝරත්නය ගැන කාගෙන් හරි මුලින් අහලා දැනගන්නවා. දැන් ඔබ හයති රට්ටපාල හාමුදුරුව ගැන. කෝරළේ රටේ හිටිය රට්ටපාල කුමාරයා. ඔහු දැක්ක අනිත් අය බුදුරජාණන් වහන්සේ හමු වෙන යනවා. තේරියට යනවා හවසට බණහන්. අනිත් අය යන දිහා දැකලා අහලා මෙතන කීර්තිරාමයක් තියෙන කෙනෙක් මොන ගහන්න යන්න ඕන කියලා මෙයා බුදුරජාණන් වහන්සේ හමු වෙන ගියා. මේක තමයි කියන්නේ ශ්‍රද්ධා ජාත උපසංකමති කියලා. ශ්‍රද්ධාව නිසා එන වෙනවා. උපසංකමේකව පයර පාසති. එළඹෙන ඇසුරු කරනවා. ඊට පස්සේ පයර පාසන්තෝ සෝතං ඕදහති. කන් දෙක යොමු කරනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. දේශනාන් යොමු කළා. ඒකෙන ධර්ම ශ්‍රවණය කරනවා. සුත්වා ධම්මං ධාරේති. අහන ධර්මයේ දරා ගන්නවා. දතානං ධම්මානං අත්තංගෝ පරික්ඛති. ඒ දරාගත්තා වූ ධර්මයේ අර්ථය විමසලා බලනවා. අත්තං උපරික්ඛන්තෝ මේ ආදි වශයෙන් දිගට යනවා. අර්ථය විමසලා ටිකෙන් ටික මෙයා දර්ශනය ඇති කරගෙන අවසානයේ ප්‍රඥාව කරා යන්නට මෙන්න මේ ශ්‍රද්ධාවෙන් එළඹෙච්ච ඇසුරු කිරීම හේතු වෙනවා. අපි ටික ටික බලමු පින්වතුනි මේ ශ්‍රද්ධාව කොහොමද ඇති කරගන්නේ කියලා. මුලින්ම අපි මේ ශ්‍රද්ධාව ඇති වෙන අවස්ථාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ දැන ගැනීම. උන්වහන්සේට තිබෙච්ච සාරීරික ලක්ෂණ, විශේෂ ඥානය, උන්වහන්සේගේ අවබෝධය, යමක මහා ප්‍රාතිහාර්ය ආදී සුවිශේෂ හැකියාවන් මෙන්න මේ ගැන දකිනකොට කෙනෙක් පහදිනවා. ඔබ අහලා ඇති විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ මහා කරුණා සමාපatti ඥානය, අනාවරණ ඥානය, මේ ආදී විශේෂ ඥානයන් මේවට කියනවා අසාධාරණ ඥාන කියලා. අනිත් ශ්‍රාවකයන්ට නොතිබෙච්ච සුවිශේෂ ඥානයන් බුදුරජාණන් වහන්සේට තිබුණා. සර්වතථා ඥානය, ඉන්ද්‍රිය පරෝපාරියත් ඥානය, ආර්යානුසේ ඥානය, යමක මහා ප්‍රඥාහාර ඥානය, මේ වගේ විශේෂ ඥානයන් බුදුරජාණන් වහන්සේට තිබුණා. මෙන්න මේ ගැන දැනගෙන කෙනෙක් පැහැදිලි නැති වෙනවා. ඒ වගේම බුදුහන් වහන්සේ කිමිච්ච ගුණයන් මේ උත්තරයන් වහන්සේ ලෝකයේ පහළ වුණේ අපරෙන් වෙන්නේ නේද? කල්පගාන පාරමිතා පුරලා ඇස්තිස් මස්ලිය දන් දීලා සුවිසාල පරිත්‍යාගයක් කරලා මේ උත්තරයන් වහන්සේ ලෝකයේ පහළ වුණේ අපරෙන් වෙන්නේ නේද කියන බලවත් ගෞරවයක් බුදුරජාන් වහන්සේ කෙරෙහි හටගන්නවා. සාමාන්‍ය පින්නතන අපේ ලෝකයේ වැඩිපුර මුදා කරපු දෙන්න තමයි අපි අමතක දෙන්න. නමුත් මේ අමතක දෙන්නත් අපට උදව් කරන්න පටන් ගත්තේ අපේ මව කුසේ පිළිසඳ ගන්නට පස්සේ. ඒකට අයිතුනාට පස්සේ. නමුත් මේ ලෝකයේ පහලෙන් අපි වෙන්නේ මීට කල්ප ගානකට කලින් ඉඳගෙන යම් සූත්‍රණ වහන්සේ කෙනෙක් දාන ආදී පෙරම් තාම්පුරල ඇස්ස් මස්ලේ දන් දීලා අපි මේ සුවිශේෂ පරිත්‍යාගයක් කළා නම් ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ගුණය ගැන හිතනකොට පින්වතුනි පුදුම විදියේ ගෞරවයක් අපට හැදෙනවා. ජාතක කතාවල සඳහන් වෙනවා උන්වහන්සේගේ රූප පරිත්‍යාගය. උන්වහන්සේට මෙන්න මේ පරිත්‍යාගයක් කරන්න අවශ්‍යති කාලය තිබුණේ නැහැ. එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාමුල පාදමෝලේදී උන්වහන්සේ රහත් භාවයෙන් නිවන් දකින්න තිබුණා. නමුත් එතන පටන් නැවත සාරසංහි කලබලස්සයක් මේ සසර කතරට බැසලා අප්‍රමාණ පරිත්‍යාගයක් කළා. උන්වහන්සේ මේ සම්බුද්ධත්වයේ ලබා ගත්තේ අප වෙනුවේ නේද? අපි උන්වහන්සේ ගැන කොහොමද ගරු කරන්න ඕන? උන්වහන්සේට කොහොමද ප්‍රතිපකාර කරන්න ඕන කියන හැඟීමක් අපේ හිතේ ඇති වෙනවා. මෙන්න මේ දෙක ශ්‍රද්ධාව හට ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ළඟ තිබුණ අරහන් ගුණය සම්මා සම්බුද්ධ විද්‍යාකරණ ආදී මේ උතුම් සම්බුදු ගුණ අපි සිහි කරනවා. ඒ සිහි කරන කොට අපට ලොකු ශ්‍රද්ධාවක් හට ගන්නවා. අනේ අපි සරණ ගියපු බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ හිටිය උත්තමයන් අතරින් ප්‍රඥාව ඉහෙරටම දිනු කරපු උත්තමයන් වහන්සේ නේද? නොයෙකුත් ඉරිදී බලයන් ඉහෙරටම දිනු කරපු උත්තමයන් වහන්සේ නේද? මේ මුළු තුන් ලෝකයේම අතිමු ලක්ෂයේ පසක් කරපු උත්තමයන් වහන්සේ නේද? සියලු සතර දුකෙන් නිදහස් වෙලා උන්වහන්සේගේ ඥාණයෙන් සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච උත්තමයන් වහන්සේ කෙනෙක් නේද මා සරණ ගිහිලා ඉන්නේ කියන බලවත් ශ්‍රද්ධාවක් හටගන්නවා. ඒත් එක්කම උන්වහන්සේ දේශනා කරපු ධර්මය ස්වාක්ඛාත, සම්දිට්ඨික, අකාලිකාදී මේ ගුණයන්ගෙන් යුක්ත ධර්ම ගැන අපට ලොකු ප්‍රසාදයක් හටගන්නවා. ඒ ධර්මය අහලා ඔබ දන්නවා කී දෙනෙක් නම් දුකෙන් නිදහස් වුණාද? එදා පටාචාරා වැනි අය එක දවසේ මරණහයක් වෙච්ච අය ඒ මහා දුක් සංදායෙන් නිදහස් වුණේ මේ සද්ධර්මයෙන් නේද එදා කිසා ගෝතම වැනි අය එකම දරුවාගේ වියෝවෙන් අප්‍රමාණ දුකටපත් වෙලා හිටපු අය ඒ දුකෙන් නිදහස් වෙන්නේ මේ ධර්මයෙන් නේද? ඒ වගේම බන්දුල මාලිකා වැනි අය ධර්මයන් සියලු දෙනා ස්වාමි පුරුෂයා එක දවසේ මේ කියපු අවස්ථාවේදී ඒ මහා දුක් සමුදාය නිදහස් වුනේ මේ ධර්මය හර නේද කියලා ධර්ම ගැන ලොකු ගෞරවයක් විශ්වාසයක් සරදාවක් හටගන්නවා. ඊළඟ ස්වාමි වහන්සේලා ගැන සරුවත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, මහාකාශ්‍යප හාමුදුරුවෝ, අනුරුද්ධ හාමුදුරුවෝ, බද්දේ හාමුදුරුවෝ මේ වගේ ස්වාමි වහන්සේලා ඇතැම්ට රජකමට උරුමකම් කියපු අය ඇතැම්ට මහා විද්වතුන් ධනෙ කිමෙච්ච අය මේ තමන්ගේ කිමෙච්ච සියලුම උගත්කම් ධනවත්කම් රාජ්‍ය බලය සමාජ මට්ටම මේ සියල්ලක්ම කැප කරලා මේ ලෝතුරු දහමට ආවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බවට ඇවිල්ලා ඒ සමස්ත ජීවිතේම ආධ්‍යාත්මිකව ගත කළා. උන්වහන්සේලා මේ සම්බුද්ධ ශාසනය වසර දහස් ගාණක් ඉදිරියට ගෙන යන්නට සුවිශාල පරිත්‍යාගයක් කරා නේද කියලා හිතනකොට හදවතේ ලොකු ප්‍රසන්නයක් ඇති වෙනවා. උන්වහන්සේලාගේ කැපවීම නිසානේ පින්නතුනි අද මේ අපට බණ අහන්න අවස්ථාව තියෙන්නේ. මේ විහාරස්ථාන තියෙන්නේ ඒ සංඝවරුගේ වෙන ස්වාමීන් වහන්සේලා කරපු කැපවීම නිසා නේද? ස්වාමීන් වහන්සේ කෙනෙක් පැවිදුණාට පස්සේ පින්නතුනි එතෙන් පටන් උන්වහන්සේ හුස්ම ගැනීම ඉඳන් අධ්‍යාපනය ලැබීම දක්වා සියලුම දේවල් කරන්නේ උන්වහන්සේගේ ආධ්‍යාත්මික දියුණුව සඳහා ලෝකයේ වෙනුවෙන් කරන්නේ. මේ පරිත්‍යාගයේ පින්නතුනි සරල නැහැ. ඒක ලේසි පහසු දෙයක් නෙවෙයි. අන්නේ පරිත්‍යාගය කරපු නිසා තමයි වසර 2600ක් මේ උතුම් සද්ධර්මය රැකගෙන පිළිපැදලා ඒක අපේ වර්තමාන කරපුරට දායාද කළේ මේ ස්වාමීන් වහන්සේලාගේ කැපවීම උන්වහන්සේගේ ශ්‍රද්ධාව නිසා නේද කියලා ස්වාමීන් වහන්සේලා ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. මෙන්න මේ බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවණක් එක්ක පින්නතුනේ අප ඊළඟට මේ තුන අපට භාවනා හැටියට වඩන්න පුළුවන්. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය කියලා මේ තුනම දස අනුස්සති අතර අනුස්සති කමඨහන් විදිහට අනුස්සති භාවනා විදිහට සඳහන් කරනවා. අපේ හිත තැන්පත් කරගන්න තියෙන භාවනා කමඨහන්. ඉතින් ආධ්‍යාත්මික සතුට දිනු කරන්න කියන ක්‍රම කාමච්ඡන්දාලේ නීවරණ දුරු කරලා හිතේ ප්‍රසන්න බව හිතේ ලක්ෂණ දිනු කරගන්න ක්‍රම මේ. දිනතනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් කෙනෙක් ප්‍රථම ඥානයේ මට්ටමට හරි තමන්ගේ හිත දිනු කරගන්න දැක්සුනොත් එයාගේ තියෙන මානසික දියුණුව ආධ්‍යාත්මික සතුට මේ මුළු මනුෂ්‍ය ලෝකයේ දිව්‍ය ලෝක හයේ තියෙන සතුටට වඩා ඉහළ සතුටක් ඒ තැනැත්තා මේ සමත භාවනාව තුළින් අත්විඳිනවා කියලා. දිනතන අන්න ඒකට මාවතක් තමයි මේ බුද්ධ ධර්මසතිය ආදී භාවනා කරන. දිනතන මේ සියලුම කාරණා තුළින් ඊළඟට ඉහළම කාරණේ තමයි ශ්‍රද්ධාව වැඩි වෙන. මේකත් මනරේ තේරුම් ගත යුතු කාරණේ. ශ්‍රද්ධාවේ ඉහළම අංගය ලෙස සඳහන් කරන්නේ යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට යමෙක් ධර්මය දකිනවා නම් ඔහු මා දකිනවා කියන කාරණේ. එදා බක්කලි හාමුදුරුවෝ දේශනා කළ දෙයකයි. බක්කලි හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගේ රූප සංකල්පයේ දැස බලාගෙන ඒකට පැහැදිලිවම හිටියේ. බුදුහාර සඳහන් කළේ වක්කලේ ඔබට මා සැබෑසම දකින්නට ඕන නම් ධර්මය දකින්න. ධර්මය හරහා දකින බුදුරජාණන් වහන්සේ තමයි සැබෑ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. මෙතෙන් සුවිශේෂ කාරණයක් දැක්වෙනවා. ඒ මොකද්ද? ඒ තමයි දුක්ඛෝපනේ සංසද්ධා කියලා කාරණය. දුක්ඛෝපනේ සංසද්ධා දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා. දුක නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියන්නේ ඇයි? කෙනෙකුට හිතෙන්න පුළුවන් දුක් විඳින නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියලා. දුක් විඳින නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියන එක නෙමෙයි මේ කියන්නේ. දුක්ඛෝපනේ සංසද්ධා කියන්නේ දුක පිළිබඳව අවබෝධය නිසා ශ්‍රද්ධාව හට ගන්නවා කියලා. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයක් ලැබුණා කෙනෙක් අන්න ඒ තුලින් තමයි නියම ශ්‍රද්ධාව හටගන්නේ. මේකට තමයි කියන්නේ සද්ධාපි තථාගතස්ස බෝධි කියලා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව විශ්වාසය. මොකක්ද බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ? බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්තේ ඇත්තටම අපේ ජීවිතේට මොකද වෙන්නේ කියන කාරණේ. අපේ ජීවිතේට ඇත්තටම මොකද වෙන්නේ? අපේ ජීවිතේ කියන්නේ ඇසෙන් රූප දකිනවා, ඒ වගේම කනෙන් ශබ්ද අහනවා, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, ශරීරයෙන් පහස, සිතට අරමුණු. මෙන්න මේක තමයි ජීවිතේ කියන්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන අභ්‍යන්තර ආයතන හය, බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු සහ ධර්ම ආරම්මණය කියන මෙන්න මේ අරමුණු හය තමයි අපේ ජීවිතය කියලා කියන්නේ. මෙයින් බැහැර දෙයක් අපේ ජීවිතය කියලා නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මෙතෙන්දී ඇත්තටම අපිට මොකද වෙන්නේ කියලා. දැන් අපි මේ මොහොතේ දැන් මේ පිනතුන් මේ බණ කියන හාමුදුරුවෝ දිහා බලාගෙන ඉන්නේ. මේ බණ කියන හාමුදුරුවන්ගේ හඬව බහගෙන ඉන්නේ. අහගෙන ඉන්නකොට ඔබට මොකද හිතෙන්නේ? මේ හාමුදුරුවෝ ඔබේ ඇස් දෙක ඉදිරිපිට ඉඳගෙන මේ මොහොතේ බණ කියනවා. ඒ කියන මොහොතේම හඬම අහනවා. මේ පේන මොහොතේම මේ හාමුදුරන්ගේ රූපය මට පේනවා කියලා. මේකනේ සාමාන්‍යයෙන් අපිට හිතෙන්නේ නේද? නමුත් පිනතුනේ මේක තමයි අවිද්‍යාව කියන්නේ. ඇත්තටම අපේ ජීවිතේ මේ මොහොතේ මොකද වෙන්නේ? මේ හාමුදුරුවෝ කෙනෙක් කියලා ඔබ හඳුනාගන්නේ කොහොමද? ඔබේ ඇසට වර්ණ රූපේ එනවා. ඒ ඇස නිර්මාණය වෙන්නේ මේ මොහොතේ. ඒ ඇසට හේතු තියෙනවා. මොනවද හේතු? අවිද්‍යාව, ඒ වගේම කර්මය, තෘෂ්ණා, ආහාර, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී මේ හේතු ටික මත මේ මොහොතේ ඇස කියන කාරණේ නිර්මාණය වෙනවා. ඇස කියන්නේ මේ අපිට බාහිරට පේන ඇස පදනම් කරගෙන තියෙන ඇසේ පෙනීමේ ශක්තිය. අන්නේ ඇසේ පෙනීමේ ශක්තිය අනුව තමයි රූපේ පේන්නේ. නමුත් අපි හිතන්නේ කොහොමද? බාහිර පේන රූපය අනුවයි මට පේන්නේ කියලා නේද? බාහිර පේන රූපය අනුව නෙවෙයි තමට පේන්නේ. අපේ ඇසේ මට්ටමට තමයි රූපය පේන්නේ. ඇසේ ලෙන්ස් එකේ වටිනාකමට තමයි රූපය පේන්නේ. ලෙන්ස් එකේ වටිනාකම අඩු වෙන්න පේන්නේ දුර්වල ඒවා. මේ ලෙන්ස් එකේ වටිනාකම වැඩි වෙන්න ඉහළ මට්ටමේ දේවල් පේනවා. එතකොට මේ ලෙන්ස් එකේ බෑග්ග්‍රවුන්ඩ් එකේ තියෙන මොකද්ද? මේ ලෙන්ස් එකේ මිල තීරණයවන්නේ මොකෙන්ද? මේ ලෙන්ස් එකේ මිල තීරණයවන්නේ අපේ අවිද්‍යාවේ මට්ටම, තෘෂ්ණාවේ මට්ටම, අපේ කර්මයේ ස්වභාවය, ආහාරයේ ස්වභාවය සහ ඒක හටගන්නා වූ ස්වභාවය පිළිබඳව දැනීම හෝ නොදැනීම කියන මෙන්න මේ කාරණා ටිකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ඇස නිර්මාණය කළ දෙන්නේ. ඒ ඇසේ ප්‍රමාණයට තමයි පේන්නේ. දැන් ඔබ අහස දිහා බලනකොට තාරකා පේනවනේ. එතකොට ඒ තාරකා ටිකම දුරේක්ෂයෙන් දාලා බලනකොට කොහොමද පේන්නේ? ඔව්, ලොකුවට දැන්ට පේනකොට දේවල් පේනවා. එහෙනම් බලන්න ඇත්තටම අපි දැක්කේ අපිට පේන දෙයද? අපිට පේන දෙය නෙවෙයි. ඒ උපකරණයට උපකරණයෙන් අපිට නිර්මාණය කළ දේ තමයි අපිට මේ පේන්නේ. එතකොට ඒ උපකරණයම තමයි ඇස කියලා කියන්නේ. එතකොට ඇසේ හැකියාව අනුව තමයි අපිට මේ රූපේ නිර්මාණය කළ දෙන්නේ. එතකොට දැන් ඔබට පේන්නේ හාමුදුරු කෙනෙක් බණ කියනවා, බුදුරජාණන් වහන්සේ ඉස්සරහ වැඩ ඉන්නවා, ඔබේ කන්ට මේ බුදු බණ ඇහෙනවා. මේ ඔක්කොම වෙන්නේ ඔබේ මේ පිනේ මට්ටම අනුව, ඔබේ අභ්‍යන්තර මානසික මට්ටම අනුව නිර්මාණය කළ දීපු මේ ඉන්ද්‍රිය වලින් තමයි මේක පේන්නේ. එතකොට මානසික ස්වභාවය වෙනස් වෙනවා. තින් සම්පූර්ණයෙන්ම මේ ඉන්ද්‍රිය වෙනස් වෙනවා. ඇස වෙනස් වෙනවා. ඔබ අහයෙන් දැකලා සමහර අවසාන කාලේ සමහරට නොයෙක් විදිහේ රූප පේන ගන්නවා. බියගෙන දෙන රූප පේනවා. සමහරට දිව්‍ය ලෝක ලස්සන මල් ආදිය පේනවා. එතකොට මේ පේන්නේ කොහොමද? සමහර කෙනෙක් කියනවා මේ එහෙම දෙයක් නැහැ. මේ හිතන දේවල් කියන්නේ. එහෙම කිව්වොත් පින්නතුනේ දැනුත් එහෙම අපට වෙන්නේ. දැනුත් තමන්ගේ හිතන මට්ටමෙන් තමයි මේ පේන්නේ. එතකොට මරණාසන්න මොහොතේ මේකමයි වෙන්නේ. ජීවිත කාලෙම පින්නතුනේ අපේ කර්ම චක්‍රය වෙනස් වෙනවා තින්. අවිද්‍යාවේ පමණ වෙනස් වනවතින් ප්‍රඥාවේ වෙනස්කම් වනවතින් එපමණට මේ නිර්මාණය කළ දෙන ආයතන වෙනස් වෙනවා. ආයතන වෙනස් වෙච්ච ගමන් මේ පේන දේවල් වෙනස් වෙනවා. අපේ මනස දියුණු කරන අපේ ධ්‍යාන අභිඥා ලබාගත්තොත් මේ පේන ස්වභාවය සම්පූර්ණ වෙනස් වෙනවා. දැන් අපිට පේන මිනිස්යන් කරයි මෙතන ඉන්න මිනිස්යන් වෙන කටිය ටිකක් අපිට පේන හැමදේම. එහෙනම් අපිට දැන් නොබෙනෙන්න අර අවස්ථාවේදී පේනත් මොකද හේතුව? හේතුව තමයි අපේ මේ ආයතනවල ස්වභාවය. ඇස් කන නාසය ආයතන ඉන්ද්‍රිය. ඒ ඉන්ද්‍රියන්ට මොකද පාදකුණේ හේතුනේ? ඒකට හේතුනේ මානසික ස්වභාවය. එතකොට දැන් අපි මේ රෝමයන් බලන අවස්ථාවේදී මේ බණ කියන හාමුදුර දිහා බලනකොට ඔබට මොකද වෙන්නේ? මුලින්ම ඇසට වර්ණ රූපයෙන් පදිත වෙනවා. ඇසේ මට්ටමනෝ වර්ණ රූපයෙන් ග්‍රහණය කරගන්නවා. ඊට අනුව විඥානයේ නැත්නම් අවධානයක් ඇති වෙනවා. මේ තුන කින්න සංගති පස්සෝකේ විදිහට මේ ඇස රූපය ඊට අදාළ චක්කු විඥානය මේ තුන එකතු වුණාම චක්කු සංපස්සේ හට ගන්නවා. ඒ චක්කු සංපස්සයත් නිරුද්ධ වෙනවා. ඊට පස්සේ විපාක මනෝ ධාතුව කියන එකක් නිර්මාණය වෙනවා මනසේ. ඒ විපාක මනෝ ධාතුවෙන් පස්සේ ඊළඟට විපාක මනෝ විඥාන ධාතුව නිර්මාණය වෙනවා. ඒකත් නිරුද්ධ වෙලා අන්න එය අරමුණු කරගෙන සඤ්ඤා වේදනා දෙක මුල් කරගෙන ඒ සඤ්ඤා වේදනා දෙක ධර්මාලම්බනයක් විදිහට මන ආයතනයෙන් මෙනෙහි කරනකොට අන්නේ මන ආයතනයෙන් තේරුම් ගන්න එක තමයි මනෝ විඥානයක් විදිහට ඔබ මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනාගන්නේ. ඒක නෙවෙයි පුදුමේ කියනතේ. මේ මනෝ විඥානයෙන් ඔබ මේ ඉස්සරහින හාමුදුරුවන්ව හඳුනා ගන්නකොට මේ කියන බණපද ටික ඔබ සෝත විඥානයෙන් ඔස්සේ ඇවිල්ලා මනෝ විඥානයෙන් හඳුනා ගන්නකොට අර මුලින් තිබෙච්ච ඇස රූපය ඊට අදාළ චක්කු විඥානය චක්කු සංපස්සය මනෝ ධාතුව විපාක මනෝ විඥාන ධාතුව මේ සියල්ලක්ම නිරුද්ධ වෙච්ච මොහොතයි ඔබ මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්න. නමුත් සිතේ තියෙන වේගවත් බව නිසා අපට මේක පේන්නේ නැහැ. එතකොට මෙන්න මේ தත්ත්වය නොදැන ගත්තොත් මොකද වෙන්නේ අපට? අපි නැවත මේ ඇසෙන් දකින රූපය බාහිර තියෙනවායි කියලා බාහිරට නැඹුරු වෙලා ඉන්නවා. මේ රූපේ ලැබුණේ බාහිරින් කියලා බාහිර දිහා බලාගෙන ඉන්නවා. ඔබහල ඇති අලි අnder කටු කරනවා කියලා. වනාන්තර වල තියෙන අnder කටු කියලා වර්ගය. මේ අnder කටු කනකොට ඒක ගස් වර්ගයක් ඒක කටු තියෙනවා. ඒක කනකොට අලි ඇත්තු හුඟක් කැමති මේක කන්න. ඇයි කැමති කන්න? මේක කනකොට අර අnder ගස් වල තියෙන කටු මේ සතාගේ කටේ ඇනිලා ලේත් දෙක මිශ්‍ර වෙනවා. එතකොට ඒක රසයි. මොහු හිතන්නේ මේ රසයේ තියෙන අnder කටුවලිය කියලා. නමුත් ඇත්තටම මේ රසය අර කටේ ලේත් එක්ක මිශ්‍ර වෙලා මේක එන්නේ. අන්නේ වගේම පින්නතුනේ ඔබ සැපක් හෝ දුකක් විඳිනවා නම් විඳින්නේ බාහිරින් ආපු සැපයක් හෝ දුකක් නෙවෙයි. එහෙනම් විඳින්නේ මොකද්ද? විඳින්නේ අපේම මනසේ ස්වභාවය තමයි විඳින්නේ. ඔබ මේ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට දෙන්නේ ඔබ දැහැත් එක දුකල වඳිනවා. ඔබ හිතනවා මේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ නේ කියලා ශ්‍රද්ධාවෙන් ඔබ වඳිනවා. නමුත් මෙතෙන්ටම අන්‍යාගමක කෙනෙක් ආවොත් බුදුදහම ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙක් ආවොත් එයාට මේ ප්‍රතිවහන මහන්සිය දකින්නට අර වගේ ගෞරවයක් හටගන්නවද? මේ ප්‍රතිමා වහන්සේගේ නම් ඒ ගෞරවය හටගන්නේ ඔබ දෙදෙනාටම ඒ සමාන හැඟීමක් හිතේ ඉන්නකොට. එහෙනම් මේක කොහොමද හටගත්තේ? බාහිර රූපයක් තියෙනවා. සතර මහා භූත රූපින් නිර්මාණය වෙච්ච දෙයක් තියෙනවා. නමුත් ඒ අධ්‍යක්ීම හටගෙන නිරුද්ධ වෙච්ච තැනක ඊට අදාළව අතීත සංස්කාර ටික මෙනෙහි කිරීම වශයෙන් අපි වර්තමානයේ අපේ මනසින් තමයි මේ දේ නිර්මාණය කරගන්නේ. එහෙනම් පින්වතුනි අපි මෙතෙක් කල ජීවිතේ රූපයක් දැකලා කිසියම් ආස්වාදයක් ඉඳනම් සබ්දයක් අහලා ගඳ සුවඳක් ඉඳලා දිවට රසයක් දැනෙලා ශරීරයට පහසක් දැනෙලා පින්වතුනි ශරීරයට ලැබෙච්ච ස්පර්ශයත් එහෙමමයි. අපි හිතන්නේ බාහිර දෙයක් අල්ලනකොට, ගෑවෙනකොට ඇඟට සනීපය කියලානේ. අපි හිතන්නේ බාහිර දෙයින් මේ සත්‍යතාවය කියලා. ඇත්තටම පිළිතුනේ මුලින් ස්පර්ශයක් වෙනවා. නමුත් ඒක හඳුනාගෙන ඒක ස්පර්ශයක් කියලා අපි විඳිනකොට අර මුල් අධ්‍යක්ීම එතනම නිරුද්ධ වෙනවා. අපි විඳින්නේ මනසින්. අපි නිතර සරල උදාහරණයක් කියනවා. ළමේ අම්ම කෙනෙක්ගේ කොණ්ඩෙන් අදින පුළුවන්. කොණ්ඩෙන් අදිනකොට ටිකක් වේදනාවක් එනවා. පොඩි වේදනාවක්. හැබැයි දරුවා කියලා දකිනකොටම ඔබට අමනාපයක් ඇති වෙන්නේ නැහැ. දරුවා හැදෙන්න වඩා ගන්නත් පුළුවන්. ඔබ දරුවා සිපවන්න ගන්නත් පුළුවන්. අනේ මගේ ළමයා, මගේ පුතා නේද මේක කරන්නේ කියලා දරුවට තවත් ආදරය අපිනේ. අර කොණ්ඩේ දරුවා වෙලාවේ බලන්න ඒ විදිහටම යම් කිසි කෙනෙක් ඔබ බස්සේ ගියාදී කොණ්ඩෙන් අදින වෙනස් කෙනෙක්. ඒ වේගයෙන්මයි අදින්නේ. එතකොට ඔබට මොකද වෙන්නේ? නවතින්නේ අදින්න පොලිසිය කියන්නේ. මට මෙහෙම දෙයක් කළා, මෙහෙම දෙයක් කරන්න හොඳද? නීති රීති ඔක්කොම කියලා සම්පූර්ණව අපි මනස අවුලෙන්ද? බලන්න කිනතනි. ස්පර්ශය කියලා දෙයක් තියෙනවා. කායික වේදනාවක්ත් තියෙනවා. නමුත් ඒක අපි සම්පූර්ණ වේදනාවක් කිනතනි මනසෙන්. අපිගේ අපේ ශරීරෙට ලොකු වේදනාවක් තියෙ කියලා. අපි රැකියාව කරද්දී ලොකු අපි අනතුරකට පස්සේ ලොකු වේදනාවක් ආවා. අපිට වැඩ කරන්න බැරි වුණා. මේ වේදනාව නිසා අපට වැටුම් සහිතව ගෙදර නිකන් ඉන්න අවස්ථාව ලැබුණ කියලා කියනවා. නිකනොත් නෙවෙයි ඔබ දැනට ගන්න වැටුප වගේ දහගුණයක වැටුපකුත් එක්ක ඔබට සම්පූර්ණයෙන්ම විස්රාමයක් ලැබුණ කියලා කියනවා. කායික වේදනාවක් කියනව නැත්තේ නෑ. නමුත් ඔබේ මානසික මට්ටම කොහොමද? ඔබ සතුටු වෙන්නේ? අනේ කොච්චර හොඳනේ මේ ළඩේ වෙච්ච එක. අනේ මීටත් කලින් මේ ළඩේ හැදුණා තවත් හොඳයි හිතෙන්නේ. පින්නතනි බලන්න. එහෙනම් කායික වේදනාවක් ඉඳන් අපි විඳලා තියෙන මොකෙන්ද? අපි මානසික ඉඳලා තියෙන පින්නතනි. එතකොට මානසික ඉඳනවා කියලා කියන්නේ මොකක්ද එහෙනම්? අර මුලින්ම ලැබෙන අත්දැකීම ඇස, රූපය, කන, ශබ්දය, නාසය, ගඳ සුවඳ, දිව රස, ශරීරයේ ස්පර්ශය කියන මෙන්න මේ ස්ථාන වල පින්නතුනේ අත්දැකීම ඊටාම ශනිකයි. ඒ අත්දැකීම මත අපට වර්තමානයේ තුලට තියාගන්න බැහැ. අපි යම්කා දේවල් ජීවිතය හඳුනා ගන්නා රස විඳනා අත්දැකීමක් ලබා ගන්නා ඇසෙන් දැකලා දැන හඳුනා ගන්නා කැමැත්තක් අකමැත්තක් හටගත්තනම් ඒ හටගත්තු හැම අවස්ථාවකදීම අපේ ස්වභාවය මොකද්ද? අපි ඒක විඳෙ කොහෙන්ද? අපි ඒක විඳෙ මනසෙන්. පින්නතුනේ මෙන්න මේක කවුද අනාවරණය කළ දුන්නේ? මෙන්න මේක තේරුම් ගන්න තමයි බුදුහාමුදුරුවෝ සාරංශක කල්පලක්ෂය ඇස් ඉස් මස්ලේ දන් දුන්නේ. ඔබ ඉන්ටර්නෙට් එකට ගියාම ඔබට නොයෙක් විදිය දේශන අහන්න පුළුවන්. ලෝකයේ පිළිවෙතද ගැලැක්සීස් ගැන, නැත්නම් ඒකක විද්‍යාවන් ගැන, සාගරය ගැන, ග්‍රහලෝක ගැන, නොයෙක් විදිය වාහන පිළිවෙතද, මනෝවිද්‍යාව, දර්ශන ආදී ඕනම විෂයක් ඔබට ඉගෙන ගන්න පුළුවන්. නමුත් වෙනතුනේ ඒ උගන්න සියලුම සිරසාස්ත්‍ර වල ලක්ෂණය මොකද්ද? ඒ උගන්න හැම දෙයකම ලක්ෂණය එක්කෝ යම් සිවිලියක මෙන්න මේ ඇත කියන අන්තයේ ඉන්නවා. ඇත කියන්නේ මොකද්ද? මේ බාහිර දැකපු රූපේ තාම තියෙනවා. ගැලැක්සියක් ගැන රිසර්ච් එකක් කරනවා නම් කියන්නේ මේ ඇහැට පේන රූපයක් තියෙනවා. යම් කිසි කුඩා අංශුවක් ගැන, ඇටම් එක ගැන රිසර්ච් එකක් කරා නම් ඒ කියන්නේ මේ මොහොතේ මේක පේනවා. මේ පේන ඇටම් එක ඕනම කෙනෙකුට ලැබ් එකේ රිසර්ච් කරලා මේක බලාගන්න පුළුවන් කියන හැඟීමෙන් තමයි ඒක කරන්නේ. එතකොට යායක පරීක්ෂණ කරන්නේ මොකක්ද? ඒ පරීක්ෂණය කළ හඳුනා ගන්න හැම අවස්ථාවකදීම මේක මනසින් මේ කරන්නේ. නමුත් මෙයා බාහිර අන්තයට නැඹුරු වෙලා ඇත කියන අන්තින්දගෙන මේක කරන්නේ. ඒ වගේම තව සමහර ලෝකයේ කිසිම දෙයක් නැහැ කියන හැඟීමෙන්, රූපයක් නැහැ කියන හැඟීමෙන් නැත කියන අන්තයට යනවා. බුදුදහමේ රූපයක් නැහැ කියන්නේත් නැහැ. රූපයක් නිර්මාණය වෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා භූත රූපලින් නිර්මාණය රූපයක් තියෙනවා. හැබැයි ඒ රූපය නිර්මාණය වෙන්නේ ඒ මොහොතට ඒ පුද්ගලයාගේ මනසේ ස්වභාවය අනුව. එකම පුද්ගලයාට එකම රූපය ස්පර්ශ වුණත් ඒකත් ඒ අවස්ථාවෙන් අවස්ථාවට ඒ පුද්ගලයාගේ මනසේ ස්වභාවය අනුව වෙනස් වෙනවා. පින්නතුනි මෙන්න මේ දර්ශනය හරියට කෙනෙකුට ලැබුණා කි. මේ අවබෝධය ලැබුණා කි කියන අයිතකින් ඇත කියන අන්තයට යන්නේ නැහැ. ලෝකේ හැමදේම තියේ කියන අන්තයට යන්නේ නැහැ. ඇයි ඒක හේතුව ඔහු දකිනවා මේ හටගන්න ස්කන්ධාසාර ඉන්ද්‍රිය සහ අරමුණු ඒ මොහොතේ හටගෙන එතනම නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. ඒ නිසා ඇත කියන අන්තයට යන්නේ නැහැ. ලෝකේ හැමදේම තියේ කියන අන්තයට යන්නේ නැහැ. ඒ වගේම මේ නිරුද්ධ වුණත් මේ දේ නැවත හට ගන්නවා නැවත ස්පර්ශ වෙනවා කියලා දකිනවා. ඒ නිසා නැත කියන අන්ත කියන්නේ නැහැ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙන දර්ශනය මොකද්ද? ඒ තමයි ඉමස්මින් සතේ ඉදං හෝති. ඉමස්මින් අසතේ ඉදං හෝති. මේ හේතු ටික ඇතිකල්ලි මේ තියෙනවා. මේ හේතු නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙනවා කියන කාරණේ. නැත්තම් ඉමස්ස උපාදාය ඉදං උපද්දති ඉමස්ස නිරෝධාය ඉදං නිරුද්ධති. මේ හට ගැනීමෙන් මේ හට ගන්නවා, මේ නැතිවීමෙන් මේ නිරුද්ධ වෙනවා කියන කාරණේ. මේ මොකද්ද? මේක තමයි බුදුදහමේ පටිසම්පාදික කියලා කියන්නේ. එතකොට සරල අදහස ගත්තොත් කෙනෙක් අනිත්‍ය කියලා කියන්නේ කැඩෙනවා බිඳෙනවා කියන කාරණේ, වෙනස් වෙනවා කියන කාරණේ. නමුත් ඊටත් වඩා ගැඹුරු අර්ථයක් ඇතර තියෙනවා. ඒ තමයි හේතු ඇතිකල් යමක් හටගෙන හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියන කාරණේ. ඒ වගේම හේතු වලින් හටගන්න මේ ප්‍රතිඵලය හේතු වලට අයිති නැහැ කියන කාරණේ. සරල උදාහරණයක් ගන්නම්කෝ. දැන් ඔබට මේ ශබ්දයක් වුණා කියලා කියමු අපි. දැන් ඔබේ කනට ශබ්දයක් ඇහුණා. එතකොට මේ ශබ්දය කොහොමද? පින්නතුනේ මේ හේතු ටික මේ වාදනයේ තිබුණා, මේක තිබුණා, මේක උත්සාහයෙන් මේක තට්ටු කළා, මේක තමගේ කනට වුණා. මේ හේතු ගාන එකතුවකින් පෙර පසු නොවේ මේ අත්දැකීම, මේ එක්ස්පීරියන්ස් එක හටගත්තේ මේ මොහොතේ. මේ මොහොතේ හටගත්තේ විතරක් නෙවෙයි, මේ හේතු ටික නිසා හටගත්තු මේ අත්දැකීම හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. ඒ වගේම මේ අත්දැකීම අතීතයෙන් මෙතෙන්ට ආවේ නැහැ, වර්තමානට ආවේ නැහැ. කලින් මේක සබ්දයේ තිබිලා මෙතන ඉස්මතුුනේ නැහැ. ඒ වගේම මේ තිබිච්ච සබ්දේ ඊළඟට ගහනකොට මෙතෙන්ට එන්නේත් නැහැ. මේ හේතු දෙක නිසා මේ මොහොතේ හටගෙන මෙතනම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. අනිත් දේ තමයි හේතු නිසා මේ සබ්දේ හටගත්තට මේ වාදනය, මේක මගේ අත, මේ කරුණ නිසා මේ සබ්දය හටගත්තට මේ එකම හේතුවකටවත් මේ ඵලය, මේ සිද්ධිය අයිති නැහැ. මේ ඔක්කොම හේතු ටික නිසා සබ්දය හටගත්තට මේ සබ්දය මේකට අයිතිත් නැහැ, මේ වාදයට අයිතිත් නැහැ, මගේ අතට අයිතිත් නැහැ, මගේ කනට අයිතිත් නැහැ, මගේ විඤ්ඤාණයට අයිතිත් නැහැ. පින්නතුනි මේකම තමයි අපි ඇසෙන් රූපයක් දකිනකොට දරුවා කියලා බලනකොට මේ පැත්තේ ඇස තියෙනවා, බාහිර සතර මහා භූත රූප තියෙනවා, වර්ණ රූපය පතිත වෙනවා, ඊළඟට ඒ අදාළ විඥානය, ඊට අදාළ අවධානය ඇති වෙනවා, ස්පර්ශය ඇති වෙනවා. මේ හේතු ගානක් මත මේ අත්දැකීමක් හටගෙන ඒක නිරුද්ධ වුණාට පස්සේ මගේ දරුවා, මගේ ඥාතිවරයා කියලා අපි අභ්‍යන්තරෙන් ගන්නවා. එතකොට පින්වතුනි අපේ ජීවිතේ යම් තා දුක් සැප වින්දනම් වින්දේ කොහමද? ඔව් වින්දේ මනසින්. මනසින් වින්ද විතරක් නෙවෙයි, මනසින් වින්දෙනකොට අර බාහිර රූපේ මුල් අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා තියෙනවා. පින්වතුනි එහෙනම් අපි දුකෙන් නිදහස් වෙන්න මොකද කරන්න ඕන? දුකෙන් නිදහස් වෙන නම් මේක අසහන දැනගන්නට ඕන සුතමේ ඥානෙ. ඒ වගේම මේ චින්තාමේ ඥානෙින් නැවත නැවතත් මේක හිතන්න ඕන. පොයි දවසට බණහනකොට හොඳට අහලා ගිහින් අනිත් දවස්වල ඔක්කොම ඇටේ කියන හැඟීමෙන් අවිද්‍යාවෙන් හිතේට කෙලෙස් නැති වෙන්නේ ආයෙත් ඒ වගේම. දිනොතනි මෙන්න මේකයි අපේ ජීවිතේ වෙන්නේ කියන එක වැඩ කරන හැම වෙලාවෙදීම නැවත නැවතත් හිතන්නට ඕන. ඇසට රූපයක් පේනකොටම ඔබ දැක්ස වෙන්න මේ පේන රූපය හඳුනා ගන්න ඇසින් නෙවෙයි මොකෙන්ද මනසින් කියලා. කවුරු හරි යන්නේ හඩක් නිකුත් කරනකොටම ඔබ දැක්ස වෙන්න මේ හඩක් ඇති වුණා. නමුත් මේ හඩ අහවලාගේ හඩ, ඒක හොඳ හඩක් නරක හඩක් මිහිරි හඩක් කියලා හඳුනාගන්නේ මනසින් කියලා දකින්න දැක්සනේ. දැන් ඔබගේ මියගේ ඥාතිවරයෙක් මතක් කරගන්න. අම්මා හරි තාත්තා හරි සහෝදරයෙක් හරි කවුරු හරි ඔබට ඒක මතක් වෙනකොට මොකද වෙන්නේ? ඇත්තටම දුකයි නේ. ඇයි දුක ඇති වෙන්නේ හේතුව? අපි හිතන්නේ ඒ රූපේ මේ මොහොතේ ලෝකේ තියෙනවා කියලා. නැත්තම් ඒ රූපේ කවදාහරි මොහොතක ලෝකේ තුල තිබ්බා කියලා අපි හිතාගෙන ඉන්නේ. ඒ රූපය පිළිබඳව අපේ හිත බැසගෙන තියෙන්නේ අපි අන්නේ රූපේ අදාළව දුක කෝෂයක් ඉඳිනවා. නමුත් අපි විඳින මොකෙන්ද? අපි විඳින මානසික තැනද? එතකොට මෙන්න මේක දැනගත්තොත් මොකක්ද අපට වෙන්නේ? අපි නිතරම සතිපට්ඨානය තුල සීයහ නුවණත් එක්කයි ඉන්නේ. කුමන දෙයක් දැක්කත් ඇහුවත් ගනසොඳක් වින්දත් සරයට පහසක් වින්දත් ඒ වගේම හිතට අරමුණක් ආවත් හැම මොහොතෙම අපි දකිනවා මේකේ පිටපස්සේ තියෙන මොකද්ද? මේ වර්තමානීය මානසික තත්ත්වය නැත්නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය කොයි මේ මොහොතේ තියෙන්නේ කියලා දකින්න අපි දැක්සල. ඒ ස්කන්ධ පංචකය එක දිගටම නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් යන දෙයක් නෙවෙයි. ඒකත් ඒ මොහොතට හටගෙන එතනම ඉතුරු නැතුවම නිරුද්ධ වෙන එකක් කියලා අපි දකිනවා. එතකොට බාහිර රූපයක් ඇතයි කියලා ගන්නෙත් නෑ. ඒ බාහිර රූපය බලන අභ්‍යන්තර පුද්ගලයෙක් විඥානයක් නැත්නම් චේතනා හෝ නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ඇතයි කියලා ගන්නෙ නෑ. මෙන්න මේක බලන තරමට අස්මිමානය කියන එක, අස්මිමානය කියන්නේ වෙමි කියන හැඟීම, පුද්ගලයේ දෙයක් ඉන්නවා වෙමි කියන හැඟීම, මම ඉන්නවා කියන හැඟීම මේක බලයත් එකයි වෙන්නේ පින්නතුනි. මොකද වෙන්නේ? අපිට නිතරම හිතෙන්නේ බාහිර ලෝකයක් තියෙනවා. මේ මොහොතේ ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ මම ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මේ ලෝකෙට මං කලින් මෙතෙන් ආවේ, මං මෙතනින් ඉවත් වුණත් මේ ලෝකේ තියෙනවා කියන කාරණේ. මෙන්න මේ නොදැනීම නිසා අපිට මොකද වෙන්නේ? අපි නිතරම තවත් කෙනෙක් එක්ක අපි සසඳනවා. අහවල් කෙනාත් එක්ක මම සමානයි, නැත්නම් අහවල් කෙනාට වඩා මම උසස් කෙනෙක්, මම පහත් කෙනෙක්, මේ වගේ සේයමාන, හීනමාන, සරිසමාන කීප විදිහට නිතරම මනිනවා, අපි කම්පයා කරනවා. මෙන්න මේ නිතරම සැසඳීම තමයි, මැනීම තමයි මාන්නය කියලා කියන්නේ. අසුමානේ ලක්ෂණය මේක. ඒ අසුමානේ ඇති වෙන්න කොහොමද? මේ සත්‍යයේ ඇතැයි කියන මේ බලය මේ මොහොතේ ලෝකයක් ඇතැයි කියලා නිර්මාණය කරගන්නා වුණ ගැනීම. පින්නතුනි මෙන්න මේ අවබෝධය කෙනෙකුට ලැබුණා නම් මොකද වෙන්නේ? ඔහුට මේ ලෝකය ගැන ලොකු බයක් ඇති වෙනවා. මේකට කියනවා බයිකපට්ඨාන ඥානය කියලා. ඒ මොකද්ද? මෙන්න මේ අවබෝධය නොලැබුණොත් මේ අවබෝධය තුළ පිහිටා නොසිටුවොත් මොකද වෙන්නේ? අපි යම් තාක් දුක් විඳිනවා නම් ඉන්නේ ඔක්කොම මෙන්න මේ යථාර්ථය නොදැනීම නිසා. අපේ ඇසට දකින්න රූප වෙනස් වෙනකොට, මහලු වෙනකොට, ලෙඩ වෙනකොට, මරණයටපත් වෙනකොට, අපි කැමති විදිහට නොපවතිනකොට මේ ඔක්කොම දුක් ටිකේන්නේ ඇයි? දුක් ටිකේන්නේ අර බාහිර රූපයක් ඇතයි කියලා මෙන්න මේ ගන්න අවිද්‍යාව නිසා. අපි දන්නවනම් මේ අත්දැකීම හටගත්තේ මේ මොහොතේ මේ නාගරික සද්දේ වගේ. අපි කොමන අත්දැකීමක් ලැබුණත් අපි අතීතයේ දැකපු දේක් දැන් සිහි කරන්නේ මනසෙන් සිහි කරන අවස්ථාවේදී ඒක කොතනවත් එක විදිහට තැම්පත් වෙලා කියන දෙයක් නෙවෙයි. ඒක ඒ මොහොතේ හේතු වෙතකන් ලහටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් දැක්කොත් අපි යානිතරම අභ්‍යන්තරයේ පැත්තට යොමු වෙලා ඉන්නේ. බාහිරට ප්‍රතිකාර දක්වනවා දක්වන්නේ ප්‍රඥාවෙන්. ඔහු නිතරම බාහිර කෙනෙක් දකින්නේ බාහිර දේ තුළ හිටවසගෙන නෙවෙයි අභ්‍යන්තරයේ හේතුඵල ධමක නිර්මාණයක් විදිහට මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් විදිහට දකින්නේ. තින්නතින් මෙන්න මේ දැකීමත් එක්ක බාහිර කිසිදු රූපයකින් කිසිදු ශබ්දයකින් කිසිදු ගඳ සුවඳකින් ස්පර්ශයකින් රසයකින් අපේ හිත වෙනස් කරන්න බෑ. අපට දුක ඇති කරන්න බෑ. එක මොහොතකින් අපි සම්පූර්ණ සියලුම දේවල් අපට අත්හැරුණත් අපි මේ අවබෝධය තුල ඉන්නවා නම් මේ සම්මාදිතිය තුල ඉන්නවා නම් සීයසානුවන තුල සතිපට්ඨානය තුල අපි ඉන්න දක්ෂුණවතින් අපි නිතරම ප්‍රඥාවෙන් ඉන්නේ නිතරම හේතුඵල ධර්ම දකිනෙන් ඉන්නේ. මෙන්න මේක තමයි දුකෝ වනිසා සද්ධා කියලා කියන්නේ. දුක පිළිබඳව අවබෝධයෙන් සද්ධා හටගත්තා කියන්නේ මේක. පින්නතුනේ මෙන්න මේ අවබෝධය ස්ථාවරව බැස ගැනීමෙන් තමයි අර සාමාන්‍ය විදිහට හටගත්තු අමෝලිකන් සද්ධා අරටුවක් නැති මුලක් නැතුව හටගත්තු පැහැදීම සද්ධාව ස්ථාවර සද්ධාවක් වඩපත් වෙන්නේ මෙන්න මේ අවබෝධයත් එක්ක. ඒකට කියනවා ආකාරවතී සද්ධා කියලා. ඒකට කියනවා අචල සද්ධා කියලා සොරවන්න බෑ. බුදුරජාණන් වහන්සේ හරි ශ්‍රාවකෙක් හරි ඇවිල්ලා මේ අවබෝධය මේ විස්තරය ඔබට සඳහන් කරාට පස්සේ ඔබට ඇත්තටම සද්ධා පිළිහිටියා නම් ඒ ඔබට බණ කියපු කෙනාම නැවතවිල කිව්වොතින් අනේ සමාවෙන්න මට මුලින්ද මගිට වැරදි දෙයක් කියවුනේ ඒක එහෙම නෙවෙයි කියලා ඇවිල්ලා කිව්වොතින් මොකද වෙන්නේ? ඔබ පිළිගන්නේ නැහැ ඒ දෙවියන්ට කියන දේ පිළිගන්නේ නැහැ. මේ මගෙන් සිද්ධියක් වන බුදුරජාණන් වහන්සේ කාලේ බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවකදී එක්තරා තැනකට ධර්ම දේශනා කළ මේ අනිත්‍ය දුකනාත්ම ගැන. ඒ තැන තෙවලම සෝවන් වුණා. බුදුරජාණන් වහන්සේ එතනින් ඉවත් වෙලා ගියා. ගියාට පස්සේ මාර්යා වසවර්ති මාර්යා බුදුරජාණන් වහන්සේගේම රූපයක් නිර්මාණය කරගෙන ඇවිල්ලා ඉදිරියේ පෙනී සිටියා. පෙනී සිටලා කියනවා අනේ මට වැරදුනා. මම අර අනිත්‍යයි කියෝනේ ඒක අනිත්‍ය නෑ අනිත්‍යයි. මම දුකයි කියලා කියෝනේ ඒක දුක නෑ සැපයි. මම අනාත්මයි කියලා කියෝනේ ඒක අනාත්ම නෑ ආත්මයි කියලා. මේක නැත්තා කිව්වා නෑ ඔබ බුදුහාඳුන නෙවෙයි කියලා. මෙන්න මේක තමයි කියන දින අවබෝධයේ ස්ථාරත්වය කියලා කියන්නේ. මෙන්න මේක තමයි බුද්ධයේ අවිච්ඡ ප්‍රසාදනය කියලා කියන්නේ. මේක තමයි ධම්මේ අවිච්ඡ ප්‍රසාදනය නොවෙනස්සන ප්‍රසාදය කියන්නේ මේක. මේක තමයි සංඝයේ අවිච්ඡ ප්‍රසාදය කියලා කියන්නේ. මෙන්න මෙතනින් ඔබ ශ්‍රද්ධාවට ගත්තොත් ඔබ කවදාවත් ඒ ශ්‍රද්ධාවෙන් පිරෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ ශ්‍රද්ධාව තමයි ඔබේ ජීවිතයේ පළවෙනි අංගය කොටපත් වෙන්නේ. ඒක ශ්‍රද්ධාවේ ඉන්ද්‍රියක් විදියට, ශ්‍රද්ධා සම්පත්තියක් විදියට, ශ්‍රද්ධා බලධර්මයක් විදියට ඔබේ සමස්ත ජීවිතයම ඉදිරියෙන් ගත කරනවා. ඒ විතරක් නෙවෙයි අනුත්තරීය සූත්‍රය සඳහන් කරනවා මේ ශ්‍රද්ධාවත් එක්ක ඉන්න කෙනාට දසන අනුත්තරීය කියන කාරණයක් සඳහන් කරනවා. ඔහුට තමන්ගේ ඇසින් දකින්න තියෙන උතුම්ම දේ තමයි බුදුහාඳුර දැකීම, ඒ වගේම ශ්‍රාවකයන් වහන්සේලා දැකීම. ඒ වගේම සමන අනුත්තරීය මෙතන තාර කන් දෙකෙන් ලබන ඉහෙලම ප්‍රයෝජනය මොකද්ද? ප්‍රතිපලය තමන්ගේ දේශවන් වලින් මේ සද්ධර්මය නැවත නැවතත් අසා දැන ගැනීම. ඉන සඳහන් කරන පාරිසරියානුත්තරී කියන එකක් තියෙනවා. අපි යම්කිසි කෙනෙකුට සේවය කරනවා නම් උපස්ථාන කරනවා නම් ඒ උපස්ථාන කරන්නේ නැගේ මුතුම්මයි කවුද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ සංඝරත්නය. ඊළඟට සඳහන් කරන සික්ඛානුත්තරී කියලා. හික්මෙනවා නම් මේ ශ්‍රද්ධාවත් එක්ක අපිට හික්මෙන යම් තැනක් තියෙනවා නම් ඒ තමයි සීල සමාධි ප්‍රඥා කියන මේ ත්‍රිවිධ ශික්ෂාවෙහි අපි හික්මෙනවා. ලාභානුත්තරිය. ලබන්න උතුම දෙයක් තියෙනවා නම් මොකද්ද ඒ? ඒ තමයි ශ්‍රද්ධා ප්‍රතිලාභය. බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙලි ඇති කරගන්නා වූ ප්‍රසාදයෙන් හට ගන්නා වූ ඒ ලාභය. මේට වඩා අපට ලොකු ලාභයක් මේ ලෝකේ නැහැ. අනුස්සති අනුත්තරිය කියන කාරණයක් තියෙනවා. සිහි කරන දේ බලන්නේ උතුම දේ මොකද්ද කියලා. ඒ මොකද්ද? ඒ තමයි බුදුහන්තුරු සිහි කිරීම, ධර්මයේ සංග්‍රහයෙන් සිහි කිරීම. පින්නතුනි අපේ ජීවිතේ වැඩිපුර දිනකට සිහි වෙන මොනවද? ඒ තමයි බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙන මේ දර්ශනේ දේශනා කරපු. අපි යම් කිසි වෙලාවක මානසික දුකක් විඳිනවා නම් අපි ඉක්මනටම තමන් ගැනම ලැජ්ජාවක් හටගන්නවා, බියක් හටගන්නවා. ඇයි? මම මේ දුකින්නේ මේ දර්ශනේ බැහැර කියලා නේද? බුදුරජාණන් වහන්සේ මා වෙනුවෙන් දේශනා කරු මේ ධර්මය මම අසාර තිබුණත් ඒ ධර්මයේ තුල සිහියෙන් මේ මොහොතේ නොසිතිය නිසා නේද මට මේ දුක ඇති වුනේ කියලා එතනට ඉක්මනටම ධර්මයේ තුලට එනවා. ඒ ධර්මයේ සිහි කරනවා. ඒ විතරක් නෙවෙයි තැනත්තා නිතරම සරියුත්ම ගලංගාදී ස්වාමීන් වහන්සේට සිහි කරනවා. එතකොට දර්ශන කාමෝ සීලවතන් කියන තැනින් පටන් ගත්තු මේ කෙනා සාමාන්‍ය තමන්ට ස්වාමීන් වහන්සේ දැකීමෙන් ආරම්භ කරපු තැනත්තා බුද්ධාංශී තිස්සේ බුදුරජාණන් වහන්සේ තේරුම් අරගෙන නිතර බුද්ධාංශී වඩන කෙනෙක් වෙනවා, නිතරම බුදුහාඳුර ඇසුරු කරන කෙනෙක් වෙනවා. ධර්මානුස්සති වැඩීම තුළින් නිතරම ධර්ම කාරණා මෙනෙහි කරමේ කෙනා ධර්මය ඇසුරු කරනවා. ඊළඟට සංඝ රත්නය. ඒ සරියුත් මොගලන් ආදී ස්වාමීන් වහන්සේලා පිරිනම් කාලේ හිටියත් ඔහු නිතරම ස්වාමීන් වහන්සේලා ගැන සිහි කරන්නේ. ඔහුට පිරිහෙච්ච පුද්ගලව නෙමෙයි සිහි කරන්නේ. නිතරම ආධ්‍යාත්මික දියුණු වෙච්ච ස්වාමීන් වහන්සේලා. ඒ වගේම ගිහි ශ්‍රාවකයන්. කවුද චිත්ත ගෘහපතිය? හත්තාරවක නන්දමාතාව, කුජුත්තරාව මේ වගේ සාමාන්‍ය සෝවන් ශ්‍රාවකුත් නෙවෙයි අනාගාමී ශ්‍රාවකයන්ම මතක් වෙනවා. ඒ ශ්‍රාවකයන්ගේ ගුණ සිහිපත් වෙනවා. ඒ ශ්‍රාවකවත් එක්ක එකට ජීවත් වෙන කෙනෙක් බවටපත් වෙනවා. ඔබේ නිවසේදීම ඔබට මේ ආර්ය ශ්‍රාවකයන් මුණ ගැහෙනවා. මානසිකව. ඔබ වෙනද ජීවත් වෙන්නේ කොහොමද? වෙනද කෑම බීම වෙනකොට, ගෙදර වැඩ කරලා ගන්නකොට, මගතොට යනකොට, රැකියාව කරනකොට මතක් වුණේ අඩුපාඩු සිදුවෙච්ච පිරිහෙච්ච පුද්ගලයෝ හැමදේට දේශපාලනය. ඒගොල්ලන් එකට ඉඳගෙන තමයි ඔබ ජීවත් වෙන්නේ. එකට ඉඳගෙන කිව්වේ ඒගොල්ලන් මතක් කරගෙන. ඒ මතක් කරනවා නම් ඉතින් ඒගොල්ලන් එක්ක එකට තමයි ජීවත් වෙන්නේ. දැන් ඔබ ජීවත් වෙන්නේ කොහමද? දැන් ඔබ ජීවත් වෙන්නේ බුදුහාඳුරත් එක්ක, ස්වාමීන් වහන්සේලාත් එක්ක, මාර්ගඵල ලාභී උතුමන් ගැන සිහි කර කර ඒගොල්ලන් දෙකයි ජීවත් වෙන්නේ. පින්නතනේ ඔබ තීරණය කරන්න ඕන ඔබ ජීවත් වෙන්නේ කවුරුන් එක්කද කියලා. මෙන්න මේ නිසාම පින්නතුනේ මේ ශ්‍රද්ධා ප්‍රතිලාභය නිසා අපට තියෙන වාසිය මොකද්ද? අපි මේ මොහොතේ සතුටෙන් ඉන්නේ අපිට හොඳම කුසල අරමුණු නිතරම හිතරෙන්නේ. ඒ විතරක් නෙවෙයි, අපි කොයිතරම් දුෂ්කර අවස්ථාවකට පත් වුණත්, ලෙඩ දුකක් ඇතිුණත්, මානසික පීඩාවක් ආවත්, ඒ හැම වෙලාවෙම අපි මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමයි අපට සිහිපත් වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, මේ සුදුසුකම නිසාම අපි කොයිතරම් සංකීර්ණ අවස්ථාවක මිය ගියත් අපි දුක දිගාමී වෙන්නේ නැහැ. අපි ශ්‍රද්ධාවේ පිහිටගෙන සාබුදාව දේශනා කරනවා මේ තෙරුවන ගැන ශ්‍රද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් හරි කිසියම් කෙනෙකුට ඇති වෙලා තියෙනවා නම් ඒ තැනත්තා දුක දිගාමී වෙන්නේ නැහැ කියලා. සිල්වන්ත භාගය සුභ දිගාමී වෙන හේතුව. නමුත් වෙනතනේ ඊට වඩා ඉක්මනින්ම පහසු වෙන සුභ දිගාමී වෙන තැන ක්‍රමයේ තමයි බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහි හිත පිටුවා ගැනීම. ඔබ හරියට මට කුණ්ඩලේ ගැන ඔබ වෙන කිසිම පිනක් කරේ නැහැ. බුදුහාඳුරන්ගේ සේයාරුව විතරයි ඇසින් දැක්කේ. ඍජුවම ඇහැට දැක්කේ නැහැ. අර බිත්තියට වැදිච්ච බුදුහාඳුරන්ගේ ඒ ඡාය විතරයි දැක්කේ. ඒ තුනේම සුගති ගාන වුණා. මෙන්න පිනක් කළේ නැහැ. ඒ වගේම චත්තමානවක බුදුරජාණන් වහන්සේ මොනගේ අර ඉගෙන ගත්ත ගාථා ටික යෝවද සම්පවරෝ මනුජේසු සක්‍ය මුනි භගවා කතකිච්චෝ මේ ගාථා තුනක් කියමින් ගියා. ඔහු මරණයට පත් වුණා. අදත්ෝ චත්තමානක දිව්‍ය පුත්‍රයා වශයෙන් දිවි ලෝකෙට සැප වෙනවා. පින්නතුනි මේක තමයි ශ්‍රද්ධාවෙන් ලැබෙන ලොකුම ප්‍රතිලාභයකට. හැබැයි මෙතනින් සුගතිගාමී වීමට විතරක් නෙමෙයි මේ ශ්‍රද්ධාව අපට හටගන්නේ. මේ ශ්‍රද්ධාව තුළින් අපි ධර්මයට කැමිනිලා සතර සතිපට්ඨාන තුළින්නකොට අපේ සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඍද්ධිපාද, ඊළඟ පංචේන්ද්‍රිය, සද්ධාහ ඉන්ද්‍රිය ධර්මයන් පිළිගෙන මේක දිනු වෙනවා. ඒ ශ්‍රද්ධාවෙන් නවතින්නේ නැහැ පිනතුනි. මෙන්න මේ ශ්‍රද්ධාව ගැන කියනවා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව දුක පිළිබඳව අවබෝධයත් එක්ක ඇති වන ශ්‍රද්ධාව අපේ සම මස් නහර ඇට ඇට මිදුළු කරා විනිවිද ගිහිල්ලා දැඩි වීරිය උත්සාහය වායාමයක් ඇති වෙනවා. කොමකටද මේ ධර්මයේ ඉක්මනින්ම පිළිපදින්න ඕන, මේ ධර්මයේ ඉක්මනටම ප්‍රතිඵල ගන්න ඕන කියලා. ධර්මාභෝධය තුළින් ඇති වෙන ශ්‍රද්ධාව නිසා අපි ඉක්මන් වෙනවා. ඇයි එහෙම අපි ඉක්මන් වෙන්නේ? අපි දන්නවා මේ අවබෝධය නැතුව අපි හිටියොත් අපිට හෙට දවසේ ළඟම ඥාතියෙක් මිය ගියා කියන දුක් ටික අපිට එහෙම විඳින වෙනවා. ඔබ ආදරය කරන ඔබේ ළඟින් ඉන්න ඥාතිවරු ටික ඔක්කොම හෙට දවසේ නැති වුණා කියන ආරංචියාවත් මොකද වෙන්නේ? පින්නතුනේ දුක් ටික හෙට දවසේ එන්නේ නැහැ කියන අපිට සාහිතයක් වෙන්න බෑ. අන්නේ දුක් ටිකෙන් අපට අදම නිදහස් වෙන්න පුළුවන්. අපට මේ දර්ශනයට එන්න පුළුවන්කම ලැබුණා කියලා. අද එහෙම නිරෝගී වෙන ඔබ හෙට දවසේ රෝහලකට වෙන්න පුළුවන්. වෙනදා නම් ඔබේ ඥාතියෙක් ටික ඔබ මොන ගේනව නේද? මල්ල එහෙම අරගෙන එනවා රෝහලට බලන්නේ. දැන් බෙලුමක් පින්නතුනේ එහෙම මල්ල අරගෙන යන කාලයක් නෙවෙයි. මල්ල අරගෙන නෙවෙයි නිකන්වත් එන්න බෑ කටිට අපේ ළඟට. අන්න ඒ ඥාස්ථාවකදී අපේ මානසික වසරන නොවන්නට කොයිතරම් කායික ලෙඩක් හැදුනත් මානසිකව කිසිම ලෙසකින් පහලට නොයන්ට ස්ථාවර ධමයක් මේ ශ්‍රද්ධාව තුළින් අපි ලබා ගන්නවා. ඒ ශ්‍රද්ධාව ඉන්ද්‍රිය ධර්මයක් විදිහට අපේ ජීවිතයේ ප්‍රමුඛ කාර්යභාරයක් කරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ ශ්‍රද්ධාව බල ධර්මයක් වෙනවා. ප්‍රබල ලෙසම අපේ ජීවිතයේ තීන්දුව කරන කාරණයක් බවට පත් වෙනවා. ඒ ශ්‍රද්ධාව තුළින්ම දැඩි වීරියක් හට ගන්නවා. ඒ වීරිය නිසා සතිය, සමාධි, ප්‍රඥා කියලා අනිත් ඉන්ද්‍රිය ධර්මයන් දියුම වෙනවා. මේ ඉන්ද්‍රිය බල ධර්මවල කාරණේ ඉෂ්ට කළා. ඊළඟට අපි ඔසවා තියෙනවා බොජ්ජංග ධර්ම වලට. සතිය, ධම්ම විජය, වීරිය, පීති, පස්සාදි, සමාධි, උපේක්ඛා කියන මට්ටමට ඍජුවසම නිවනට හේතු වන බෝධි අංග බවට මේ ශ්‍රද්ධාව විසින් අපි ඔසවා තබනවා. එතකොට සතර සතිපට්ඨානයේ කාය අනුපස්සන, වේදන අනුපස්සන, චිත්තාන අනුපස්සන, ධම්මාන අනුපස්සන කියන මේ සතර සතිපට්ඨානයේ තුලම ඉන්න කෙනෙක් බවට පත් වෙනවා. ඒ තුලින් ඔහු කයේ කයම බලනවා. මේ කය කියන්නේ මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ආහාරයේ ප්‍රතිඵලය. වේදනාව ස්පර්ශයෙන් නිසා හටගන්න දෙයක්, ස්පර්ශයෙන් නිසා නිරුද්ධ වෙනවා. හිත කියන්නේ නාම රූප නිසා හටගන්න දෙයක්, නාම රූප නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා. ඒ වගේම සංඛාර කියන්නේ, ධර්ම කියලා කියන්නේ ස්පර්ශයෙන් නිසා හටගන්න දෙයක්. ඒ ස්පර්ශ නිරුද්ධ වීමෙන් ඒ නිරුද්ධ වෙනවා කියන එක අපි දකිනවා. අවසානයේදී අපි දකින්නේ අපේ ජීවිතය කියන්නේ වර්තමාන මොහොත. ඒ වර්තමාන මොහොතත් එකක් නෙවෙයි. රූප ආදී ස්කන්ධ පංචකය ගැතුවා. ඒ ස්කන්ධ පංචකය පෙරපසන වේ හටගන්නවා. හටගන්න තැන මිදුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. පින්නතුනි මෙන්න මේ දෙක අපේ ශ්‍රද්ධාව ස්ථාවර ශ්‍රද්ධාවක් වත් පත්වෙනින් අපි නිවන් මඟ හරහා ගමන් කරනවා. ඒ තරක් නෙවෙයි, සද්ධම්මං සෝත නෙක්ඛිතේ කියන විදිහට යන්නේ මේ ධර්මය අහන්නට අපි පෙළඹෙනවා. අපේ ජීවිතේ ලොකම ආස්වාදේ බවට පත්වෙන්නේ, අපේ දසවන් වලින් ගන්න ඉහෙළම ප්‍රතිඵලය බවට පත්වෙන්නේ මේ යථාර්ථය, මේ ධර්මය නැවත නැවතත් අසා දැන ගැනීම. මහා සාගරයේ තියෙන මිනිමුතු වගේ මේ සම්බුද්ධ ශාසනයේ නැමැති මහා සාගරයේ අපට ලැබිච්ච වටිනාම මිනිමුතු මොනවද? මැණික් කතර මොනවද? ඒ තමයි සත්‍ය බෝධිපාරසික ධර්ම. සතර සතිපට්ඨානය, සතර ඍද්ධිපාද, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, පංචේන්ද්‍රිය, පංච බල, සත්බොඤ්ඤංග, ආරියසනික මාර්ගය. මේ සියල්ලක්ම දිවෙන පදනම තමයි අවබෝධය, තමයි මේ හේතුඵල ධර්ම හේතු වැඩි කල්ලි මෙයා හට ගන්නවා හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා මේක සත්‍යයේ උඩ පුද්ගලෙකුට අයිති දෙයක් නෙවෙයි යතහයංග සම්භාරා හෝති සද්දෝ රතෝ इति එවං ඛණ්ඩේසු සන්තේසෝ හෝති සත්තෝති සම්මුති යම්සේ රතේහි වාහනේහි කොටස් එකතුම තැන අපි රතය කියලා ව්‍යවහාර කරන්න වගේ මේ රූපාදි ස්කන්ධ පංචක එකතු වෙච්ච තැන අපි සත්‍යය කියලා කිව්වට මේක නිත්‍ය සත්‍යාත්ම වශයෙන් ගත යුතු දෙයක් නෙවෙයි මේක සම්මුතියක් විතරයි මේ සම්මුතිය අපි පරමාර්ථ වශයෙන් තේරුම් ගත්තොත් මොකද වෙන්නේ යත් නාමං රූපංච අතේ සංගරුඤ්ජති ඊළඟට සඳහන් පටිගං නාම රූපංච එත්තේ සාචිතේ යටං කියලා මේ නාම රූප දෙක මානසික සහ භෞතික ස්වභාවය හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා ඒක දැනට සිද්ධ වෙනවා නමුත් වෙන්නේ දැන් අපි ඒක සිද්ධ වෙන බව දැන නැති ශරීරයෙන් ඉඳගෙන ඒ නිරුද්ධ වෙච්ච එක සමුදේ පැත්තට ගිහිල්ලා සමුදේ අන්තේ ඉඳගෙන ඇති දෙයක් විදිහට ගන්නවා අනේ සමුදේ වෙච්ච දේ නිරෝධයට හිත ධානාන් දක්ෂනොතින් ඒක නිරුද්ධ වෙච්ච දෙයක් කියලා අපි දකින දක්ෂනොතින් අපි නිතරම නිරෝධය සාක්ෂාත් කරමින් අපට වෙන්නේ හැම මොහොතේම මේ සිත කාය දෙක හටගෙන නිරුද්ධ වීම විතරයි අපි දකින්නේ පිනොතින් මේත් එක අභ්‍යන්තර විශාල ප්‍රසාදයක් සතුටක් වේදයක් හදාගන්නවා මේ ප්‍රීතිය නිසා පිනොතින් අපට ඊළඟට මතක් වෙන්නේ කවුද ඔබට ඉතාම රසවත් කෑමක් ලැබුණොතින් හොඳ වර්ගයක විටමින් එකක් ලැබුණොතින් හොඳ රසවත් ආහාරයක් ලැබුණොත් පන්සලේදී උනත් ඔබ මොකද කරන්නේ? වටපිට බලන්න පොඩ්ඩක් බෑග් එකේ චුට්ටක් දාගන්න ඕනේ. පුතාට දෙන්න, දුවට අරන් යන්න ගෙදර. මහත්තයට දෙන්න, නෝනට දෙන්න පොඩ්ඩක් නේ. ඔබ නොකා හරි අරන් යනෝනේ. ඒක වරදක් නෙමෙයි පින්නතුනි, ඒක තමයි කරුණාව කියලා කියන්නේ. නමුත් පින්නතුනි බලන්න ඊට වඩා ඉහළ අවබෝධයක් ඔබට ලැබෙනවා මේ ධර්මය ලැබුණට පස්සේ. අනේ මේ දුකේ නිදහස් වෙන ධමයක් නේද මම කොහොම හරි ගිහිල්ලා මගේ මහත්තයට මේක කියන්න ඕන මගේ අයියට මේක කියන්න ඕන මල්ලිට කියන්න ඕන දරුවට මේක කියන්න ඕන මෙන්න මෙහෙම දෙයක් නේද කියලා මේ ධර්මයේ අනිත්‍යය කොහොම හරි දායාද කරන්න බලනවා වෙනද අපේ දානය කියලා මසුරු මල් දුරු කිරීම කියලා අපි දුන්නේ කෑම බීම ඇඳුම් පැනදුම් කියලා දුන්නේ දැන් ඔබ දෙන්නේ මොකද්ද දැන් ඔබ දෙන්නේ ධර්මය සම්පදානං ධම්මදානං දිනාති කියන්නේ මේකයි බුදුරජාණන් වහන්සේ සඳහන් කරන ඔබ යම් කිසි විදියක ශ්‍රද්ධාවක්පත් වුණා නම් ඔබේ ළඟම ඥාතීන්ටත් මේ ශ්‍රද්ධා සම්පතිය ලබා දෙන්න. ඔබට දුක දුකෙන් නිදහස් වීම පිළිබඳ අවබෝධයක් ලැබුණා නම් ඒ අවබෝධය ඔබේ ළඟම ඥාතීන්ටත් කියලා දෙන්න. හැබැයි තින් එයාගේ ළඟ ඒක සුදුසුකමක් තියෙනවා. මොකද ඔව් බොහොම හොඳයි සුවච බව අපි කියන දේ අහන්න සූදානම් වෙන්න ඕනේ. මේක කවුන්සලින් වගේ වැඩක්. බලෙන් දෙන්න බෑ මේක. එයයි අපි කියන ධ්‍යාන සෝදානන් නම් අපිට මේක කියන්න පුළුවන්. ඒ සුදුසුකම ඇති වෙන්නේ නිකන්නේ ඔබ ගැන අනිත් අයට ගෞරවයක් ඇති වෙන්නට ඕන. ඔබ ඇසුරු කරනකොට කාලයක් ඔබේ චර්යාව, ඔබේ සිල්වන්ත බව, ඔබේ ගුණවත් බව පිළිබඳව අනිත් අයගේ අන්ති ප්‍රසාදයක් තියෙනට ඕන. එහෙම වුණොත් තමයි ඔබ මේ කියන වචනය පිළිගන්න සූදානම් වෙන්නේ. ඒ වගේම මේ ධර්ම තුල ඉන්නකොට ඔබ එන්නෙම ලෝභකම අඩු වෙන්නට ඕන. රාගය අඩු වෙන්නට ඕන. අනිත් පැත්තක පිළිබඳ අනවබෝධයේ අමනාපයේ ද්වේෂය දෙකෙන් අඩු වෙන්නට ඕන. අන්‍ය අඩුවීමත් එක්කම සිල්වත් බව දින වෙනකොට ඔබේ ළඟම ඉන්න අය ඔබ ගැන ලොකු ගෞරවයක් විශ්වාසයක් හට ගන්නවා. ඒ තුනම ඔබ කියන දේට අහුම්කන් දෙන එක සෝදානවා. ඒ විතරක් නෙවෙයි පින්වත්නි. ඔබේ ළඟම ඥාතියේ ඔබේ දරුවේ මේ ධර්මය සඳහා සම්පූර්ණ කැප කරන්න පුළුවන් නම් එයත් කැමතිනම් ඔබ නිර්ලෝභීව ඒ අය මේ ධර්මයේ සඳහා ධර්මයේ පිළිපදින යොමු කරනවා. ඒ අය සසුන්ගත වෙන කැමති නම්, ඒ අය ගැලි දෙන්න කැමති නම්, ඒ අය මේ මහා දුකේ නිදහස් වෙන මාර්ගයට ඒ අය යොමු කරනවා. ඒ අය පහසුකම් කියලා බලනවා. ඒ විතරක් නෙවෙයි. ඒ ධර්මයේ පිළිපදින කෙනෙක්, ඒ ධර්මය අනිත්‍යයට ප්‍රචාරය කරන කෙනෙක් ඉන්නවා නම්, ඒ සඳහා ඔබට ලබා දෙන්න පුළුවන් ඉහළම දායකත්වය දක්වනවා. මේ ශ්‍රද්ධාව නිසා ඔබ කුමන රැකියාවක් කරා ඒ රැකියාවෙන් ලෝකෙට කරන්න පුළුවන් උපරිම සේවය ඔබ ධර්මයක් එක්ක සිදු කරනවා. ඔබේ රූප සම්පන්නිය, කාය ශක්තිය, ඔබේ ලස්සන කටහඬ, ඔබේ අධ්‍යාපන සුදුසුකම්, ඔබේ තාක්ෂණික දැනුම, ඔබේ තියෙන ඥාති පිරිවල, ධනය, යම් කිසි දෙයක්ක් කියනවා නම් එය මේ හැම දෙයක්ම වෙන තුනේ මේ සම්මුදසාසෙන් වෙන්නේ ඒකන තාකප කරනවා. මොකද ඔහු දන්නවා මේක තමයි ලෝකෙට කරන්න පුළුවන් ලොකුම උපකාරය කියලා. අනේ නිසා වෙන තුන මේ ශ්‍රද්ධාවත් එක්කම ඔහුගේ ජීවිතයෙන් දුර වෙන කාරණය මසුරු බව, ලෝභකම, ඒ කියන්නේ පරිත්‍යාග චේතිත්‍ය දින වෙනවා. එතකොට දස්කන කාමෝ සීලවතන් ඔහු සීලවතුන් දකින්නට කැමති බුදුරජාණන් වහන්සේ සංඝරත්නය දකින්නට භාවනා වශයෙන් හෝ වැඩවල මනසින් මෙහි කරන්නට ඔහු කැමති වෙනවා. සද්ධාන සෝතු මෙච්චති නිතරම ධර්මය සත්‍යස් බෝධිපාරසික ධර්ම එවම චතුරාර්ය සත්‍ය පරිසම්පාදය ස්කන්ධ ධාතු ආයතන මේ දාන ධර්ම දේශනා නැවත නැවතත් අහලා තමාගේ දැක්ම ඍජු කරනවා. අසුතං සුනාති නොසූදු යහනම සුතං පරියෝජපේති අසුබුදේ ප්‍රකට කරගන්නවා. ඒ වගේම කංකං විතරති ධර්මයේ පිළිබඳව සැක දුරු වෙනවා. චිත්තමස්ස පහේ දති සිත පහ දෙනවා. දිට්ඨි මුඤ්ඤ කරවති මේ හැම දෙයකම මොකද වෙන්නේ? අපේ දැක්ම, අපේ විෂන් එක, රයිට් අන්ඩර්ස්ටෑන්ඩින්, සම්මා දිට්ඨිය එන්න එන්නම දියුණු වෙනවා. මොකක්ද අන්තිමට තවන්න පෙන්නේ? මේ මුළු ජීවිතේම කියලා කියන්නේ හැම මොහොතෙම ඇසෙන් රූපයක් දැක්කත්, කනෙන් ශබ්දයක් ඇහුවත්, මේ කුමන අත්දැකීමක් ලැබුණත් මොකද ලැබුණා කියලා කියන්නේ මේ ස්කන්ධ පංචකයක් නාම රූප දෙක හට ගන්නවා, නිරුද්ධ වෙනවා, හට ගන්නවා, නිරුද්ධ වෙනවා. ඒ විතරක් නෙමෙයි මේ විශේෂ අවබෝධයක් ලැබෙනවා. තමා යම් කිසි දෙයක් ගැන අවබෝධය ලබා ගන්න හැම මොහොතකදීම රූපය වර්තමානය තුල නැහැ කියලා. අපි රූපයක් පිළිබඳ අත්දැකීමක් ලබනවා නම් ඒ ලබන්නේ නිරුද්ධ වෙච්ච රූපයක මිසක් වර්තමාන රූපයක නෙවෙයි කියලා දකිනවා. පින්නතනි මෙන්න මෙතෙන්ට තමයි නියම ස්වන්දාව හටගන්නේ. අපි කායිකව මානසිකව කුමන විදිහේ රූපයක් පිළිබඳ අත්දැකීමක් ලැබුණත් ඒ ලබන වෙලාවේ ඒ රූපයේ ඒ විදිහටම නැහැ කියලා නෝනින් දකිනවා. ඒ අර්ථයෙන් දෙන නිරුද්ධ වූ රූපය. නිදසුනක් කියනවා නම් අපි යම් කිසි තැනක හිටගෙන ඉන්නවා නම්, වාඩි වෙලා ඉන්නවා නම්, ඒ වාඩි වෙලෙන ස්ථානය, ඒ හිටගෙන ස්ථානය අපිට බලන්න බෑ. ඔබ වාඩි වෙලෙන ස්ථානය ඔබට පුළුවන්ද බලන්න? ඔබ බලන්න එතන නැගිටිනවා. තොර නැතිනකොට ඔබ බලන්නේ දැන් වාඩි වෙලෙන ස්ථානයද? නෑ, ඔබ කලින් වාඩි වෙලෙන ස්ථානය බලන්නේ. ඔබ හිටගෙන ඉන්නකොට කකුල් දෙක බිමට ගහගෙන ඉන්නකොට කකුල් දෙක බිමට ගහපු ස්ථානය ඔබට පුළුවන් දකින්න. ඔබට දකින්න බෑ. ඔබ දකින්න උඩ පනිනවා. උඩ පනිනකොට දකින්න දැන් හිටගෙන ඉන්න තැන නෙවෙයි කලින් හිටගෙන හිටි ස්ථානය. අන්න ඒ වගේම පින්නතුරි නිතරම අපි මේ අත්දැකීම් ඉන්නේ දැන් තියෙන තැන නෙවෙයි කලින් හිටපු තැන. මෙන්න මේක තමයි දිට්ඨිය දිට්ඨමත්තයි කියලා කියන්නේ දැක්ක දේ දුටුව පමණයි කියලා අවබෝධය ඉන්නේ. ඒක එතරම් නිරුද්ධුනා කියලා දකින්න. සුතේ සුතමත්ත. අසබුදේ අහපු තැනම නිරුද්ධුනා කියලා දකින්න. මුතේ මුතමත්ත. කනනාසේ දිව දිව ශරීරය මේ අධ්‍යක්ෂණය ටිකක් එතරම් නිරුද්ධුනා කියලා දකින්න. විඤ්ඤාසේ විඤ්ඤාතමත්ත. මනසින් ගන්න දේ එතරම් නිරුද්ධුනා කියලා දකින්න. පින්නතුනි මෙන්න මේ අවබෝධය යම් කිසි දුරක් යනකොට අපට එක්තරා රේඛාවක් දකින්න ලැබෙනවා. සලකුණක් ලබන්න දකින්න ලැබෙනවා. අපි මුලින් මේ කාටගත්තේ ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ විනෝද විශ්වාසයෙන් ගෞරවයෙන් අපි පටන් ගත්තා. හැබැයි මාර්ගය යනකොට මොකද වෙන්නේ? මේක අපට ප්‍රකට වෙනවා. මේ ප්‍රකට වෙලා අවසානට යනකොට හරියට උදාහරණයක් ඇටියට කිව්වොත් අපි කලින් නොගියපු තැනකට යනකොට අපි ලිපිනයක් කාගෙන් හරි ඉල්ල ගන්නවා. නැත්නම් කාගෙන් හරි පාර අහ ගන්නවා. අහගෙන ඒ අවසානයට යනකම් අපිට ඒ කියපු ගණකන විශ්වාසයෙන් අපි යන්නේ. හැබැයි ඒ තැනට ගියාට පස්සේ කොහොමද? අපිට අවශ්‍ය දේවල් නැවත විශ්වාස කරන්න. අපිට නැවතත් යාමට හැපෙන්න ඕනේ නැහැ. දැන් අපේ මන්දගීමක් ඒක. අන්න ඒ වගේ වෙනතුනේ මේ ධර්ම මාර්ගයේ අවසාන ධිකාරණයක් කියනවා අස්සද්දෝ අකතඤ්ඤෝ කියලා. ඔබට හැමදාම බුදුහාඳුර යට තියෙන අවශ්‍ය නැහැ. ඔබට අර ගහේ කුරුළු කූඩුවෙන් හිටියේ කුරුළු පැටවට එක නිදහසේ මවගෙන් නික්මිලා ඉගිලි ගියා වගේ ඔබට නිදහසේ මේ ආධ්‍යාත්මික ගමනේ පියවර නගින්න පුළුවන්. ඔබට හැමදාම විශ්වාසී මතය පෙන්න ඕනේ. අන්න ඒ මට්ටමට කියනවා. ඒ අධ්‍යක්ෂින් මතේ අධ්‍යක්ෂින්ක් වුණාට පස්සේ එතෙන්ද කියනවා අස්සද්දෝ කියලා. එතෙන්දි තවදුරටත් අදහන්න අවශ්‍ය නැහැ, විශ්වාස කරන්න අවශ්‍ය නැහැ. එතෙන්දි කියනවා ශ්‍රද්ධාව නැහැ කියලා. ශ්‍රද්ධාව නැහැ කිව්වම කලබල වෙන්න එපා ඈ. ශ්‍රද්ධාව නැහැ කියන එකයි ගෞරවේ නැහැ කියන එකයි දෙක. තවදුරටත් බුදුහාමර මත යැපෙන්න අවශ්‍ය නැහැ කියන එකයි අස්සද්දෝ කියලා කියන්නේ. හැබැයි ගෞරවේ කියන එක කොහොමද? ඕ මේ Tamante මේ දුකෙන් නිදහස් වෙන මාවත් හෙලි කරපු මේ උත්තරයන් වහන්සේ මේ ධර්මයේ මේ සංඝයා ගැන අපමණ ගෞරවය තමගේ හදවතේ තියෙනවා. රහතන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට නිතිපතා වන්දනාම අනකලා. බුදුරජාණන් වහන්සේ පිරුණට ආවට පස්සේ දාස මහන්සලට වන්දනාම අනකලා. ජයසුමනා බෝධිණන් වහන්සේට වන්දනාම අනකලා. බුදුහාඳුරණ කෙරෙහි තියෙන ඒ ගෞරවය. ඒතර ශ්‍රද්ධාවයි ගෞරවයයි මෙතන වෙනස් වෙන ආකාරයත් අපි දැනගන්නට ඕන. ඒ වගේම අකතඤ්ඤෝ මේ ආධ්‍යාත්මික ගමන ඉහළටම ගියාට පස්සේ අකතඤ්ඤෝ කියලා කියනවා. ඊට පස්සේ අපිට කරන්න දෙයක් නැහැ. කතකෙච්ච අනුත්පද සරත්ත ඒ වගේම පරික්ඛින බව සංයෝජන. සංයෝජන බිමින් තබකෝ බාර නික්කේම පුද්ගලයෙක් වෙනවා. මහා බර බිමින් තබකෝ කෙනෙක් බවට පත් වෙනවා. මොකද්ද බර කියලා කියන්නේ? මේ පංච උපාදාන ස්කන්ධය අපචයන් ගච්ඡන්ති කියලා කියනවා. ස්කන්ධ පංචකයේ දැයවීමට යනවා. කලින් අපි හැම මොහොතේම රූපාදි ස්කන්ධ පංචකයේ ගොඩගැසෙමින් හිටියේ උපචය ගච්ඡති කියපු විදියට අපි රැස් කළා. දැකපු අහපු දේවල් ඔක්කොම අපි මල්ලේ දාගෙන හිටියේ. දැනුත් මල්ලේ තියෙනවා මතකේ විතරයි තියෙන්නේ. ඒ ටික අර භෞතික දේ අපි රැස් කරගත්තේ නැහැ. අපි දැන් ඕන දේක් මතක් කරගන්න පුළුවන්. හැබැයි මතක් කරන වෙලාවේදී අර කලින් දේනේ මතක් කරන්නේ මේ මොහොතේ තමන්ගේම මනස ඇසේ කරන්නේ කියලා තමයි දකිනවා. එතකොට අර බර ටික බිමින් තියලා මතකේ විතරක් ඉතුරු කරගන්න පුළුවන්. ඒකත් කිසිම තැනක ඉතුරු වෙන නිත්‍ය ආත්ම දෙයක් නෙවෙයි. ඒකත් ඒ මොහොතේ හේතුඵල නිසා හටගෙන හේතුඵල නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියලා දකිනවා. තේනතුනේ අර බුදුරජාණන් වහන්සේගේ රූපේ දැකලා අපිට කුඩාම කාලේ අපේ අම්මා අපි බිමින් තියන කලින් වඩාගෙන ඉන්නකොටම අපේ සිංගිති අත් දෙක අම්මගේ තනි අතින් එකතු කරලා අපි වෑන් දෙව නේද? පිරමහන්සේ නමක් දකිනකොට පුතේ බුදු සාදු කියන්න සාදු කියන එකේ වෑන් දෙවනේ අර සිංගිති අත් දෙක එකතු කරලා. අන්න එතනින් ඒ පිරිම වහන්සේට වන්දනා කිරීමෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක් දකින විටදී ඒ අත්දැක එකතු කරලා වන්දනා අපේ අම්මට අපි ගෞරව කරනවා නම් එතනින් හටගත්තු ශ්‍රද්ධාව ස්වාමීන් වහන්සේලාට දානය පූජා කළා, කඨින පින්කම් සිදු කරලා, ධර්ම ශ්‍රවණය කළා, ධර්මයේ ටිකෙන් ටික ගැඹුරට අහලා, සිල්වන්ත වෙලා, මේ හේතුඵල ධර්ම පිළිබඳ අවබෝධය ලැබලා, සමථ විදර්ශනා වඩලා, අනිත්‍ය සංඥා වඩලා අපි මේ ශ්‍රද්ධාවේ ඉහළම තැනට එනකොට අපට මේ ප්‍රතිලාභය ලබා දීපු හැම දෙනාටම කරන සැබෑ ගෞරවයේ පැහැදිලි. මේ ධර්ම මාර්ගයේ තේරුම් අරගෙන ඒ ධර්ම ඉහළම ලෙස පුහුණු කිරීම තමයි සාරසංක කල්පලස්සිය අපි මේ පාරමිතා කරපු බුදුරජාණන් වහන්සේට අප කරන සැබෑ ගෞරවයනේ. මේ ධර්මයේ මෙහෙම තේරුම් අරගෙන ඒ ධර්මයේ නිතිපතා තමයි ජීවිතය සම්බන්ධ කර ගැනීමයි අපි මේ සුවිසාල මෙහෙවරක් කරපු ස්වාමීන් වහන්සේ වෙනින් අපිට කරන්න පුළුවන් ලොකුම ප්‍රතිපකාරයක් දෙන්නේ. ඉතින් මේ මගේ යන්නට අපි උත්සාහ ගනිමු. ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුන් ප්‍රශ්න එහෙම අහන්න තියෙනවා නම් අහන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධාව කියන එක ශ්‍රද්ධාව නැති වෙනතුරේ කොහොමද ස්ටේජ් එක ලහමද කියන්නේ? ඔය ඇත්තේ මේ කියන්නේ කෙලිම රහතන් වහන්සේ හැදගෙන මේ කියන්නේ. ඒක යම්සි පමණකට එනවා සෝවන් වුණාට පස්සේ. සෝතාපන්න කියන්නේ අචල ශ්‍රද්ධාව. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වුණ නොවැසුණත් නැවත ධර්මයේ නොවැසුවත් යා නැතේ බහන්නට මන්නාදීන් දීගේ විදියට අටවෙනි අතභාගයකට යන්නේ ආත්මවහතකින් යා සසර ගමන යන පස් කරනවා. අස්සද්දව කියන සම්පූර්ණ මෙතන ඒ මට්ටමට පත් වෙන රහත් භාවයෙන් පස්සේ. ගෞරවයේ තියෙන ශ්‍රද්ධාව. ඔව් ශ්‍රද්ධාව කියන්නේ විශ්වාසනියක් කියන්නේ ඒක ඇදහිම කියන එකනේ. සනා සංසාරයි දරණ සරණයි. ඔව් දරණ සරණයි. චූල සෝතාපන්න කියන්නේ සෝවාන්ීමට ආසන්න අවස්ථාව විදිහට දක්වනවා. කියන්නේ චතුරාර්ය සත්‍යයේ පරිසම්පාදේ ගැන හරියටම නිවැරදි ලෙසම අවබෝධ ලබා ගන්න අවස්ථාව. එවැනි කෙනා සද්ධානුසාරී ධම්මානුසාරී කියපු විදිහට ඔහු අනිවාර්යයෙන්ම සෝවාන් වෙන මට්ටමට මනස හැදිලා තියෙන්නේ. නමුත් ඔහු තාම සෝවාන් වෙලා නැහැ. ඔහුට ධර්මය ගැන පැහැදිලිම අවබෝධයක් තියෙනවා. එවැනි කෙනෙක් ඇතැම් විට මේ ජීවිත කාලයම සෝවාන් භාවයට පත් වෙනවා. ඒ වගේම ඔහු සෝවාන් වෙලා නොසිටියත් මේ ඇතිවලා තියෙන ශ්‍රද්ධාවෙන්ම ඔහු පිරිහෙන්නේ නැහැ. ඒක තමයි ඔහුගේ තියෙන ලක්ෂණය. දැන් සෝතාපන්න මාර්ගයේ ඉන්න තැනැත්තා ගැන කියනවා විශේෂයෙන් සද්ධානුසාරී ධම්මානුසාරී පුද්ගලයන් දෙදෙනා ගැන සඳහන් කරනවා. මේ මට්ටමේ ඉන්න කෙනෙක් සෝතාපන්න බවට පත් වෙනකම් කල්ප විනාශය යවත් කල්ප විනාශය නොවි මේ පුද්ගලයා සෝවාන් වෙනකන් ඉන්නවා කියලා. ඒ තරම් ප්‍රබල මට්ටමක් කියලා. එතකොට මේ ආධ්‍යාත්මික දිනුවත් එක බාහිර පරිසරයේ මේ ලෝකයේ තුලත් සුවිශාල වෙනස්කම් සිදු වෙනවා. ඒ තරම් ප්‍රබල මට්ටමක් තියෙනවා. හොඳයි පින්වත්නි අපේ කැලේ කාලේ මිලා කියලා තියෙනවා. අපි මෙතනින් උදෑසන ධර්ම දේශනාවක් වටපත් කරනවා. ඉතින් අද ධර්ම දේශනාව තුළදී විශේෂයෙන්ම මීට මාස 3කට කලින් මිය ගිය චන්දරපාල මහත්මයාට පුණ්‍ය ආනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනෙකුට ආදරණීය පියෙක් වගේ හිතවන්ත ශ්‍රද්ධාවන්ත දායක මහත්මයෙක් විදියට සුවිශාල මෙහෙවරක් කළා. එතුමා උපන් ගමේ බොහෝ දෙනෙකුට ධර්මයේ හැතරෙන්න ඒ තමගේ නිවස පූජා කළා පින්කෙතක් ඇති කළා. එතුමාගේ ජීවිතයත් පින්කෙතක් වගේම නිවටපත් කරපු පින්වත් මහත්මයෙක්. ඉතින් අපි මේ සියලු පින් එතුමාට අනුමෝදන්ව එක මාසතර ජීවිතයෙන් සුවපත් වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අපි දෙවියන්ට ඥාතින්ට අනුමෝදන් කරමු. ඉදන්නේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන්නේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හැමදෙනාටම තෙරුවන් සරණයි.